ธัมมะดิทถิงปะหังวิงคะเวสยังวะจามิอัตติวิคะเวสัมมาดิทถิสาสวะปุญญะภากิยาอุปติเวปักขังอัตติวิคะเวสัมมาดิทถิอริยาอนาสวาโลกุตตรามังกังกาติแม่ดูเออารันเซนาสนิหิกาวรณีสามีบ้านเชลีนาวัชรัยสราจาวันเจนพิมพุนีมาชิกวะเมมะเซนาสนิชิดุเคลเนเซียสมาดานเวดัสทานตัยพิมพุนมีอาดัสสหบาวีสิกินีting pinnatuni apame labagattu utum dullaba manasathna bhavaya wadathma arthavat karaganeemata kadidu karana avasthawa sastra boho kalayak api vivida atma bhavayan gata karala vicheten apagati sthanayanhi boho vita api dukkhinda laapu api mahatto punya dharmayan yana sansa vidiyata mahatto prarthanawaka pratikalayak vidiyatai ada api me සුගතිගාමි ආත්ම භාවයක සම්බුද්ධෝත්පාද කාලයක ප්‍රතිඵල ලබන්නේ අපි. ඉතින් ඒ ගැන අපි වාස් සතරට පත් වෙනවන කිනතුනි. මනුෂ්‍ය ලෝකෙට අපි ආවේ කරන්නේ නෙවෙයි. මේ මිනිස් ජීවිතයේ උපතනම වාස්තාවේ අංග සම්පූර්ණ පරිපූර්ණ මිනිස් ජීවිතයක් අපි ලබා ගත්තා. ඒ විතරක් නෙවෙයි. මිනිස් ලෝකෙට ආව මේ අවස්ථාවේදී ලෝකේ සම්මා සම්බුද්ධ ජනන වහන්සේ කෙනෙකුගේ සද්ධර්මයේ පවතින කාලයේ අපි මෙන්නේ ඇවිලෙයි. ඒ විතරක් නෙවෙයි උපතින් විඥා දෘෂ්ටි කරනවේ සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වඩා පිටාවක අපිට තියෙනවා. ඒ විතරක් නෙවෙයි පිනතුනි. දහම රකින්නට පුළුවන් විවේකය ශාරීරික නිරෝගී භාවය අප ලබලා ඉන්නේ. අද මේ අවස්ථාවේ ඔබ සිල්ලරන් හිටියත් මේ මොහොතේ නොයෙකේදී ආරක්ෂා කරනා ඉන්නවා. කොහේ නවසවත් දහම වෙනුවෙන් කැප කරන්න පුළුවන් කමක් නැහැ. සමහරක්කට ඒ වෙලාවේ තේයය මිල මුදල් උපයනවා. ඉතින් ඔබට මේ විවේකය ලැබුණේ ඒ සතර කලාව මහා පිනේ මානසිකයක් විදිහට. එනිසා පිනතුනි මේ වෙනකොටම මිනිස් ජීවිතයක් ලැබුවා අපි. එකකින් අපේ ජීවිතයේ අපේ කුසලය, අපේ සිත, අපේ ඉහළටම දිනු කරන්නට ඕන. මේ ජීවත් වෙන කාලේ උපරිම ලෙස සිත පිරිසුදු කරගෙන මානසික සුවයෙන් අපි ජීවත් වෙන්නට ඕන. අනිත් කාරණේ තමයි අපේ ළඟම ඉන්න ඥානීන්ට, අපේ දරුවන්ට, අපේ අමලකාතරට මේ සද්ධර්ම වරප්‍රසාදේ ලබන්නේ නැත්නම් අපි කටයුතු කරන්න ඕන. ඒකත් සත්පුරුෂ කාර්යයක්. අනිත් දේ තමයි වෙනතනි අපේ ළඟම ඥාති අපේ ජීවිතේ හුඟාම දවතරපු ඥාතීන් මේ යන්න කලින් මරණයට පත් වෙන කලින් එයන්ට අපි මේ සද්ධර්ම වරප්‍රසාදේ ලබා දෙන්නට ඕන. ඒක තමයි එයන්ට ලබා දෙන ලොකුම උපකාරය. ඇතැමිට අපි බොහෝ වෙලට ධර්මයේ හැසිරෙනවා. නමුත් අපේ අනිත් ඥාතීන් ගැන අපේ සැලකිල්ලක් නැහැ. නමුත් වෙනතුනි විශේෂයෙන් සීල් ගන්න වෙනතුන් හැටියට ඔබ බොහෝ දෙනෙක් සතර සුගතිගාමි වෙන්න පින්කම් කරලා ඉන්නේ නැත්තො ඔබෙන් ඉතිරි වූ ප්‍රධානම කාර්යයක් තමයි ඔබේ ළඟම ඥාතීන් ඔබට මේ ජීවිතේ මුවා උදව් උපකාර කළ ඥාතීන් මේ ජීවිතේ සමු ගන්න කලින් ඒ අයට දාන ආදී පින්දාම් කරන්නට සීලාදී පිළිවෙල සම්පූර්ණ කරන්නට එයට සුදුසු පරිසරයක් සකසා දෙන්නට ඕන. ඒක තමයි නියම සත්පුරුෂ ධර්ම කියලා කියන්නේ. පින්තුනි බුදුරජාණන් වහන්සේ අවුරුදු 45 තිස්සේ දේශනා කරපු ධර්ම දේශ බලන විට පැහැදිලිවම පේන කාරණයක් තමයි. උන්වහන්සේ ධර්ම දේශනා කළේ අපේ මානසික දුක් පීඩා වලින් අපව නිදහස් කරන්න. ඒක තමයි බුදුහාමරන්ගේ ප්‍රධාන ඉලක්කය වුණේ. අපේ ධර්ම ශ්‍රවණය කරනකොට දාන ආදී පින්දහම් කරනකොට අප ගැන කල්පනා කළ බලන වටිනවා. දිනෙන් දින අපේ මානසික සුවය දිනු වෙනවද? දිනෙන් දින අපේ දුක නිදහස් වෙනවද කියලා තමන්ම තමන් ගැන බලන්නට ඕන. බොහෝ විට අපි අපේ ආගමික ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ අපි ඇතැමිට අපි සමාදන් වෙච්ච වාර ගන්න වන්දනා කරන්න ගියපු ස්ථාන මේ දේවල් වලින් තමයි අපේ ආගමික ජීවිතයේ සාර්ථකත්වය අපි මනින්නේ. අපි ඇතැමිට දාම දිව වන්දනාය මෙන්තර ගමන් වාර ගන්න ගියා. අපි ආනන්ද සේනාසනෙ මෙච්චර වාර ගණන් සිල් සමාදන් වුණා. නැත්තම් වන්දනා ගමන් මෙච්චර අපි ගියා. මේ ආදිවාසීන් අපි අපේ ජීවිතේ සාර්ථකත්වය අපි මනිනවා. ඒවත් හොඳයි වෙනුදුනිය ගැන හිතනකොට අපේ හිතේ ලොකු පිනක් කුසලයක් දින වෙනවා. නමුත් වෙනුදුනි අපිම අපටම අප ගැන බලන්න පුළුවන් මිනුම් දණ්ඩක් තියෙනවා. ඇත්තටම අපි මානසික සෝයා කරා ඉදිරියට ගිහෙලද අපේ හිතේ තියෙන දුක් වේදනාවලින් අපි නිදහස් වෙනාද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් මිනුම් දණ්ඩක් තියෙනවා. මොකක්ද මේ මිනුම් දණ්ඩ? ඔව් මේ මිනුම් දණ්ඩ තමයි වෙනුදුනි තමන්ම තමන් ගැන බලන්න පුළුවන් කණ්ණාඩිය. ධම්මාදාස සංකල්පයන දහම් නැමැති කණ්ණාඩිය දාලා බලන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි තමන්ම බලන්න තමන් ගැන දිනෙන් දින තමන්ගේ තෘෂ්ණා දෘෂ්ටි මාන්න අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා. එන්නේ තමයි යමකට තියෙන දැඩි ආශාව, ඥාති මිත්‍රාදීන්ට තියෙන දැඩි බැඳීම එන්නෙන්ම අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා බලන්න. ඒ වගේම දිට්ඨි, සක්කාය දිට්ඨිය එන්නෙන්ම තමන්ගේ වැඩි වෙනවාද අඩු වෙනවාද කියලා බලන්න. මාන්නය එන්නෙන්ම තමන්ගේ අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා බලන්න. මෙන්න මේක තමයි වෙනතනි හැබැයිසම අපි ධර්ම මාර්ගයේ ඉදිරියට යනවාද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් ලක්ෂණය. අනිත් ඒ තමයි ඔබට ඔබගේ යහළුවේ ඥාතියේ අවුරුදු ගානකට පස්සේ හම්බුණාම ඔබට බලන්න පුළුවන් නම් මෙන්න මේ ලක්ෂණ වලින් යා ඉදිරියට ගිහිල්ලාද කියලා. ඒ දැනට තෘෂ්ණාවෙන් දැන් අඩු වෙලාද? සංකය දෙකේ අඩු වෙච්චගෙනද? මාන්‍ය අඩු වෙච්චගෙනද කියලා ඔබට බලන්න පුළුවන් නම් මේක තමයි හැබැයි වෙනුම් දැන්න කෙනෙකුගේ සාධකත්වයෙන් බලන. ඔබ අනිත්‍ය ගැන බලනකොට ඔබ ගැන ධර්මය දන්නයි බලනවනේ. ඔබත් එතකොට සැලකිලිමත් වෙන වෙනවා ඔබට. කලින්ට වඩා ඔබ යමකට තිබිච්ච ආශාව අඩුද වැඩිද? ඒ ආශාවේ අනිත් පැත්ත තමයි අමනාපය, ද්වේෂය. මේක එකම කාන්තියේ දෙපැත්ත වගේ පේනතුනි. සමහර අය කියනවා මට කිසිම දෙයකට ආශාවක් නැහැ. නමුත් මට ටිකක් හේන් දිනා යනවා කියලා නේද? එනතුනි එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. මේ දෙකම එකම කාන්තියේ දෙපැත්ත වගේ. කාමරාග පිටික කියන සංයෝජන දෙක එකටමයි දුර වෙන්නේ. අපි යම් කිසි දෙයකට දැනී ආශානම් ඒ ආශා ප්‍රමාණයට පිනුත් අනෙක් පැත්තට දේව නොලැබෙනකොට වෙනස් වෙනකොට ගැටෙනවා අපි. බොහෝ විට අපි හිතන්නේ භෞතික දේවල්ට ආශාව නැහැ කියලා නේ. භෞතික දේට ආශා නැතුණත් වෙනතුනේ අපේ තමන්ට තමන් ගැන කැමති, තමන්ගේ කීර්තියට තමන් කැමති. ඒ කීර්තියට හානියක් වෙනකොට ඇතැම් බොහෝ කම්පාවට පත් වෙනවා. සමහර අයත්නම් දන් දෙන්නේ මේ කීර්තිය ලබන්නේ. බඩු පාණ්ඩ වලට සමට ආශා නැහැ. තමන්ගේ කීර්තියට දැඩි ආශාවක් තියෙනවා. මෙන්න මෙතන වෙනතුනේ තාම සියුම් විදියට කෙලස් වලින් අපව පීනවට පත් වෙනවා. මේ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එනිසා අපි ජීවිතේ කුමන දෙයක් කරත් පිළිතුරුයි. වැඩි දෙයක් තමයි අපි කොණ්ඩේ පිළ පිළනවා නම්, ඇඳුමක් අඳිනවා නම්, දරුවෙකු උගන්වනවා නම්, වාහනයක් ගන්නවා නම්, ගෙයක් හදනවා නම්, මේ හැම තැනකදීම බලන්න පිළිතුරුයි. මම මේ දේ කළා මම බලාපොරොත්තු වෙන්නේ මගේ තෘෂ්ණා දෘෂ්ටි මාන්න වැඩි කරගන්නද අඩු කරගන්නද කියලා තමන් බලන්න. එතකොට තමන්ට හොඳට මේ දහම් මගේ ගමන් කිරීම ගැන බලා ගන්නට පුළුවන්. මේක පිළිතුරු ඉතාම වැදගත් මිනුම් දණ්ඩක්. අපට අප ගැනම බලන්න පුළුවන්. අනිත් දේ තමයි පිළිතුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැස බලන විට පේන පැහැදිලි ලක්ෂණයක් තමයි මේ දිවෙන සැනසෙන දහම් මගේ තමන් ඉදිරියට යනවාද කියලා තමන්ට බලන්න පුළුවන් තවත් ලක්ෂණ දෙකක් තියෙනවා. ඒ තමයි සමස්ත බුදුදහම කියලා කියන්නේ එක පැත්තකින් මෛත්‍රිය දිනු කිරීම, අනෙක් පැත්තෙන් ප්‍රඥාව දිනු කිරීම. බුදුදහම නැමැති මහා මන්දිරය සකස් වෙලා තියෙන ගොඩනැගිල්ල තියෙන්නේ එක පැත්තකින් ප්‍රඥාවත් අනෙක් පැත්තෙන් මෛත්‍රියත් කියන මේ ස්තම්භ දෙක මත, කුරුණු දෙක මත දිනෙන් දින පිනතුනි අපි ධම්මගේ ඉදිරියට යනකොට එක පැත්තකින් අපේ මෛත්‍රිය දිනු වෙනට ඕන, අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු වෙනට ඕන. ඒක තමයි තමන්ගේ මානසික සුවය දිනු වෙනවාද කියලා බලන ලක්ෂණය. පරිණිමෙත් සූත්‍රයේ සඳහන් වෙනවා යන්තං සංසම්පදං අනිසමේච්ඡය කියලා. යම් ශාන්ත පදයක් කෙනෙක් කැමති වෙනවා නම් ඒ ශාන්තපදයේ ඕ නිවන කැමති වෙන කෙනා විසින් වැඩි වූ ගුණධම් සඳහන් වෙනවා. දක්ෂභාවයේ ඍජුභාවය ආදී මූලික ගුණාංග 14ක් දක්වලා අනුතර සඳහන් වන්නේ සම්පේ සත්තා භවන්තු සුඛිතාත්තා කියලා. සියලුම සත්ත්වෝ සුවපත් වෙත්වා කියන හැඟීම නිතර දිනු කරනවා. මෛත්‍රී සිතුවිල දිනු කරනවා. මෛත්‍රී කියලා කියන්නේ පින්නතනේ මේ මගේ පිට කියන වෙනසක් නැතුව සීමා සංවේදයක් නැතුව මුළු ලෝක සත්‍යයම ධර්මංශයේ දකින්නට පුළුවන් සිතක් මනසක් සකස් කර ගැනීම. මාතායතානියම් පුත්තං ආයසායක පුත්ත මනරකේ කියන්නේ මේක. අම්ම කෙනෙක් සමන්ින් එකම පුතාට දක්වන සෙනෙහස වගේ සෙනෙහසක් ලෝකේ හැම සත්‍යයන් කෙරෙහිම ඇති කර ගන්න පුළුවන් නම් ඒක පිනතුනි කියලා දිනුවා. අපිට බොහෝ වෙන අපේ මානසික පීඩ ඇතිවන්නේ පුද්ගලයන් සමග තියෙන අමනාපය නිසා. ඒ නිසා මානසික පීඩ අඩු කරගන්න, මානසික ආතතිය දුරු කරගන්නට ලෝකයේ පිනතුනි කියලා මාධ්‍යයන් කරපෝ මනෝ වෛද්‍යවරු සඳහන් කරන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. ස්ට්‍රෙස් අඩු කරගන්න කලේතු ප්‍රධාන කාර්යයන් දෙකක් විදියට ට්‍රීට්මන්ට් දෙකක් විදියට තියෙන්නේ. පසුගිය දශක 4 මාසෙත්ෙම ලෝකයේ 15 තිහෙලම මනෝවෛද්‍ය විශේෂඥවරු ප්‍රකාශ කරන කරුණු දෙකක් තියෙනවා කායික කරන්න. මනෝවෛද්‍ය දෙක. එකක් තමයි මෛත්‍රී භාවනාව ලවින් කයින්ඩ්නස්, අනිත් දෙක සතිමත් බව මයින්ඩ්ෆුල්නස්. මෙන්න මේ දෙක තමයි පිනතුනි ලෝකයේ බොහෝ දෙනා දැන් අලුතින් ප්‍රායෝගික කරන දේවල්. සාමාන්‍ය මනෝ රෝගී විතරක් නෙමෙයි පින්නතුනි. ඔබ ඇතැම් වෙන අහල ඇති දැකලා ඇති ලෝකයේ ඉහළම රටවල් ඉහළම හමුදා සේනාංක වලට පුහුණු කරන්න ගිහිල්ලා දැන් මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරනවා සතිමත් බව. ඒක ඇමරිකාව කරනවා, එංගලන්ත කරනවා. ඒ රටවල් දෙකේම ඉහළටම ඒ හමුදාස්සේ බලන් පුහුණු කරන අයට යොදාගෙන තියෙන සමාජ හාමුදුරුවෝ. ඇමරිකාවේ ඉහළම ඒ පුහුණුව දෙන කෙනා මහායානී බෞද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ වගේම එංගලන්තයට ශ්‍රී ලංකාවේ දී මෙහෙම කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. පින්නතුනේ විතරක් නෙවෙයි රුසියාව ආදී රටවලටත් ළඟදීම මේක ව්‍යාප්ත වෙනවා. ඉතින් අපට දැන් මේක අප උපතින්ම ලැබුණු මේ ධර්ම නිසා අපට ඇත්තටම වටිනාකමක් නැහැ. බුදුරජාණන් වහන්සේ වසර 2500කට කලින් මේක දේශනා කළා. යම් ශාන්ති පදයක් කැමති නම් මෛත්‍රී භාවනාව වඩන්න කියලා. අනිත් පැත්තෙන් සඳහන් කරනවා සෝකපරිද්දවාන සමතික්‍රමාය දුක්ඛ දෝමන සානමත්තංගමය ඥාය සතිගමය නිබ්බානස සති ක්‍රියාය යදිදං චක්කාරෝ සතිපට්ඨානා කියලා. මානසික දුක් පීඩාවෙන් දුරවන්නට ඒකයන් මානසික විදිර දේශනා කරන්නේ සතිමත් බව සිහිය දිනු කිරීම සතර සතිපට්ඨානේ. එනිසා පිනතුනි තාම වටිනා ධර්මයක් අපට උපතින්ම ලැබලා තියෙන මහා පිනකට ඒ පින පිනතුනි අපි තවත් දිනු කරගන්නට ඕන. එනිසා බුදුදහමේ හැටියට එක පැත්තෙන් මෛත්‍රිය දිනු වෙනට ඕන, අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු වෙනට ඕන. මෛත්‍රිය දිනු වෙන කෙනා සීමා සංවේද නැතුව මුළු ලෝකෙම එකම පවුලස්සේ එකම දරු පෙරස්සේ දකින්නට පුරු වෙනවා. කෙනෙක් අඩුපාඩුවකදී කේන්ති ගන්නව නෙවෙයි, ඒ කෙනාගේ අඩුපාඩුවන් අතුරු කරන්නට යම් උදවන්නට ලොකු කරුණාවක් ඇති වෙනවා. බොහෝ වෙලා අපි ලෝකෙ හොඳ දේවල් කරන්නයි කියන මුගක් ප්‍රශංසා කරනවා නේ. ගා අගය කරනවා. කෙනෙකුගෙන් වරදක් අඩුපාඩුවක් වුණාම අපි ගා කේන්ති ගන්නවා. ඉක්මන් වෙනවනේ කලබල වෙනවා. නමුත් පින්වතුනි ලෝකේ සත්පුරුසය කරුණාවන්තය බලන්නේ වැඩිපුර අඩුපාඩු සිදු නැහැ කෙරෙහි, දුෂ්කරතා තියෙන අය කෙරෙහි. අම්ම කෙනෙක් ලෝකෙ දෙස බලනවා වගේ. බලන්න අම්ම කෙනෙකුට දරුවෝ කීප දෙනෙක් ඉන්නවා. ඇතැමිට දරුවෝ 10 දෙනෙක් ඉන්නවා කියමු. 10 දෙනාගෙන් 9 දෙනෙක් හොඳට ඉගෙනගෙන හොඳට සුවපහසුව ඉන්නවා. එක දළුවෙක් ඇතැමෙන අකීකරුයි, නැත්නම් ආබාධිතයි, නැත්නම් මන්ද බුද්ධිකයි. අර අම්ම වැඩිපුරම සලකන්නේ කාටද? අර දුර්වලතා තියෙන දරුවට සලකන්නේ. අනිත් දරුවෝ දිහා බලන්නේවත් නැහැ අම්ම. දන්නවා අනිත් කෙනාට ඒක කරගන්න පුළුවන්. මේ අසරණ දරුවා කෙරෙහි අඩුපාඩු සිදුවන දරුවා ළඟම තමයි එයාම මුළු ජීවිත කාලෙම ඉන්නේ. එනතුරු බරදක් අඩුපාඩුවක් වෙනකොට අපේ ළඟ මෛත්‍රිය තියෙනවා නම් අපි නිතරම බලන්නේ වරද සිදුවන කෙනා කෙරෙහි. ඔහු මේ ආත්මය වශයෙන් දුක් විඳිනවන් තරක් නෙවෙයි, මරණයෙන් පස්සේ තේදනස්සා දුක් වෙනවා. අන්නේ දුකෙන් මුදවන්න උත්සාහයක් ගන්නවා. ඒ නිසා කරුණාවක් ඇති වෙනවා. මෛත්‍රිය තියෙන කෙනා කෙනක මෛත්‍රිය නවතින්නේ ඒ දැනසාගෙන ළඟ කරුණාවක් තියෙනවා. අනිත් කෙනා කෙරෙහි දුකේදී හදවත කම්පායන ගතියක් තියෙනවා. අනිත් කාරණේ තමයි මෛත්‍රියේ මනෝ කර්මයක් තරක් නෙවෙයි. මෛත්‍රිය සාගත වචී කර්මයක් තියෙනවා. වචන කතා කරන්නේ මෛත්‍රිය. මනෝ සාගත කාය කර්මයේ තියෙනවා. කයින් ක්‍රියා කරන්නේ මෛත්‍රිය සාගතව. බොහෝ විට අපි මෛත්‍රී සාගත මනෝ කර්ම පුරුදු කරනවා නේද? නමුත් මෛත්‍රී සාගත වචී කර්මයක්, මෛත්‍රී සාගත කාය කර්මයක් පුරුදු කරන අඩුවේ අපි. එන්නතේ මේ තුනම සම්පූර්ණව තමයි මෛත්‍රිය සම්පූර්ණා වෙන්නේ. එහෙම මෛත්‍රිය වඩන කෙනාගේ අනිත් පැත්තෙන් කරුණාවෙන් අනිත් අයට පිළිහිද වෙනවා. ලෝකේ සාමාන්‍ය කෙනෙක් පිළිහිද වෙන්නේ එක්ක ආහාර පාන වලින්, එක්ක පාස්තර කොටින්, එක්ක බෙහෙත් වලින්, එක්ක ගියක් හදන වගේ දේකට තමයි උදව් වෙන්නේ. වැඩිමොත් රැකියාවක් කරන් දෙන උදව් කරනවා. නමුත් පිළිදෙන බෞද්ධයන් ඇගේ ලක කෙනෙකුට කරන ලොකුම උදව්ව මොකද්ද? ඔය යට ධර්මයේ අනුග්‍රහ කරනවා. අපි ලොකුම දානයයට දෙනවා. සම්බදානං ධම්මදානං දිනාති කියපු විදිහට අපි යට සද්ධර්මයේ නැමැති ලාභය ලබා දීලා, එයාගේ මෙලොව ජීවිතයක් සාර්ථක කරලා, පරලෝක භවකාරය සුභති නාමයෙන් යට මාර්ගය කියලා දෙනවා. මේක තමයි නියම කරුණාව කියලා කියන්නේ. කරුණාවෙන් නවතින්නේ නැහැ නැත්තම් මුදිතාවුම ඇති කරගන්නවා. වෙනත් කෙනෙක් දිනවලින් දකින්නකොට සාර්ථක වෙනකොට මේතන ධම්මා සතුට වෙනවා. ඒ තැනත්තා තමන්ම සතුට වෙනවා වගේ සාර්ථකත්වයේදී. අනිත් කෙනාගේ සාර්ථකත්වයේදී හා බලන සතුට වෙනවා. මේක පිනුතින අපර ටිකක් අඩු ලක්ෂණයක් නේ. විශේෂයෙන් පෙරදිග රටවලට අඩුයි මේකනේ. වෙනත් කෙනෙක් දින වෙනවා දකින්නකොට සතුට වෙන ගැටි අඩුයිනේ. ඇත්තම මේක අපේ රටවල මුලදී තිබිච්ච කාරණයක්. නමුත් දැන් මේක අපට බටහිරින් යුරෝපෙන් තමයි දැන් අපට ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. පින්තුරි වෙනක් කෙනෙක් දිනු වෙනකොට උපන් දිනයකදී විභාගයක් සමත් වෙනකොට ලස්සනට ඉන්නකොට ඒ ළඟදී මෙය වර්ණනා කරනවා. ඇඳුමක් ඇඳගෙන ඉන්නකොට උනත් ඔබ ඇඳුම හරිය ලස්සනයි. ඔබ අඳුමක් ලස්සනයි. විතරක් නෙමෙයි බලුපැටියෙක් අරන් ගියත් ආව මේ බලුපැටිය හරිය ලස්සනයි කියලා කියනවා. ළමයෙක් එක්ක කරගෙන ගියත් අනිවාර්යයෙන් ළමයා හරිය ලස්සනයි කියලා කියනවා. නිතර අනිත් කෙනාගේ දිනුවේදී සාර්ථකත්වයේදී සතුට වෙන ගැටියක් තියෙනවා. අපේ මේක කියනවා අඩු වෙන්නේ සමහරට සමහරට කියන්නත් බය අනිත් අය දොස් කියන්නේ කියලා නේ. එහෙමත් එකක් තියෙනවා නේ. නමුත් වෙනතුනේ මේක කටින් කියන්නේ බැරුණත් හදවතින්ම හරි තමන් කියලා තමන්ගේ සතුට ප්‍රකාශ කරන්න ඕනේ. ඒක ලොකු ගුණයක්. මුදිතා ගුණය. හදවත හුඟා පිරිසිදු වෙනවා. අනිත් කෙනෙක්ගේ දිනුවතේ සාර්ථකත්වයේදී සතුට වෙන ගැතිය. ඒක කරයි කියලා සමන්න පාඩු වෙන්නේ නැහැ වෙනතුනේ. ඇතැම් විට තමන්ගේ දරුවට උගන්වන්න තමන්ගේ දරුව දිනු කරන විතරේ ඔබ බලාපොරොත්තු වෙන්නේ නේ. නමුත් වෙනතුනෝ මේ දරුවාගේ සාර්ථකත්වයේ කැමති නම් පුළුවන් නම් තවත් ඔබේ වයසෙම දරුවෙකුගේ අසරණ දරුවෙකුට පිළිහිද වෙන්න. ඒක තමයි ඔබේ දරුවට කරන ලොකුම ආශිර්වාදය. ඒක දරුවෙකුට නිමේ දරුවන් කිහිප දෙනෙකුට හරි ඔබට පුළුවන් නම් හැකියාව තියෙනවා නම් අඩු ගානේ වසරකට සැලයක් පොට්ටිකක් හරි අරන් දෙන්න. පෑනක් පැන්සලක් හරි අරන් දෙන්න. සපත්තු කොටමක් අරන් දෙන්න. ඒත් එකම ලොකු ගුණයක් ඔබේ තුළ වර්ධනය වෙනවා. මුදිතා ගුණය. අනිත් ලක්ෂණය තමයි පින්නතුනේ උපේක්ෂාව කියන එක. සමහර වෙලාවට අපිට කෙනෙකුට උදව් කරලා කෙනෙකුට පිළිහිද වුණා අපිට සමහර දේවල් පාලනය කරන්න බැරි දේවල් ලෝකේ තියෙනවා. විශේෂයෙන් අතීත කර්ම ශක්තිය විදිහට වෙන සමහර දේවල් තියෙනවා. කෙනෙකුගේ විසම චරයාවෙන් වෙන දේවල් සමහර අපිට පාලනය කරන්න බැරි වෙනවා. වෙන මේ දෙක දෙස බලලා මනස සිතක් ඇති කරගන්න පුරු වෙනවා මේ දැනත්තා. එතකොට යම් කිසි කෙනෙක් මෛත්‍රියෙන් දිනු වෙනවා නම් පින්නතුනි මෙන්න මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණය දිනු වෙනවා. බොහෝ විට අපි මෛත්‍රිය ගැන ධර්ම සාකච්ඡාවලදී කතා කරනවා. නමුත් පින්නතුනි කතා කරලා අපි මේක වඩන ගතිය අඩුයි. අඩුම ගානේ දවස්වල විනාඩි 10 ගානේ එක දිගට 3 මාසයක්, 4 මාසයක්, 6 මාසයක් අවුරුද්දක්වත් මේක වඩන්න පින්නතුනි තමගේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. නිත්‍යදම වේදනියවත් එමෙ මේ ඥාන සම්පදයෙන් ගන්න පුළුවන්. ලොකු මානසික පරිවර්තනයක් වෙන විතරක් නෙවෙයි, තමන්ගේ වටා ලොකු ආධ්‍යාත්මික ශක්තියක් ගොඩ නැගෙනවා මෛත්‍රී වැඩීමේ අනිසංසි විදියට. ඒ නිසා මේක පුහුණු කරන්න. සතර බ්‍රහ්ම විහරණය පුරුදු කරන්න. මනුස්ස ලෝකයේදී මිනිස් සිරුරක් දරාගෙන මනසින් බ්‍රහ්මයේ පරිණ ක්‍රමය මේ බුදුහාමර දේශනා කරේ. මේ මනුස්ස ලෝකයේම බ්‍රහ්ම ලෝකයක් කරගන්න ක්‍රමය එනිසා පින්නතුනි සබන පියවරක් පාසා සියලු සත්ව සුවපත් වේවා කියන හැඟීම සිටවිල්ල නිතර පුරුදු පුහුණු කරන්නේ. ඒක තමයි මානසික නිරෝගී භාවය වැඩි වෙන්න, තමන්ගේ ලෞකික කුසලයේ දියුණු වෙන්නට, ආධ්‍යාත්මික කුසලයේ සඳහා තමන්ට පියවර නගන්නට මේක බෙහෙවින් උපකාරී වෙනවා. අනිත් පැත්තෙන් තමයි පින්නතුනි ප්‍රඥාව දියුණු වෙන්නට ඕන. තමන් බුදුදහම පිළිපදින කෙනෙක් නම්, සද්ධර්ම ශ්‍රවණය කරන කෙනෙක් නම්, එක පැත්තකින් දිනෙන් දින තමන්ගේ මෛත්‍රිය දියුණු වෙන්නට ඕන, ඒත් එක්කම සතර බරක්ම විහරණම දියුණු වෙන්නට ඕන, අනිත් පැත්තෙන් ප්‍රඥාව දියුණු වෙන්නට ඕන. ප්‍රඥාව දියුණු වීම සඳහා හේතු වන කරුණු හතරක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. මේවට කියන්නේ පඤ්ඤා වෘද්ධිකර ධර්ම කියලා. ප්‍රඥාව දිනු කරන්න හේතු වන කරුණු හතරක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. මොනවා මේ හතර? ප්‍රඥාව දිනු කරන්න හේතු වන කරුණු හතරක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. මේකට සෝතාපට්ටි අංග කියලා කියනවා. ඒ තමයි කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව කියලා. මේ හතර තියෙන ධර්ම මාර්ගයේ ආරම්භයේ පටන් ධර්ම මාර්ගයේ අවසානයේ දක්වා විතරක් නෙවෙයි අත්‍යේක වූ රහතන් වහන්සේ කෙරෙහිමත් මේ කරුණු හතර තව දුරටත් ලෝක යාමේ යහපත වෙනුවෙන් පුහුණු කරනවා. පින්නතුනි මෙතන පළවෙනි පියවර තමයි කල්යාණ මිත්‍රාශ්‍රය. කාටද කල්යාණ මිත්‍රය කියලා කියන්නේ? ඔව්, කල්යාණ මිත්‍රය කියලා කියන්නේ තමන්ට ධර්මමග කියාදෙන කෙනා, හිත පිරිසිදු වෙන තමන්ට මාර්ගය කියලා දෙන කෙනා. මේ කල්යාණ මිත්‍රයන් ලැබෙන්නට කල්යාණ මිත්‍රයන්ගෙන් තමන්ට ප්‍රයෝජන ලබා ගන්නට හේතු වන තවත් කරුණු තියෙනවා. කල්යාණ මිත්‍රයන් තමන්ට ලැබෙන ප්‍රධාන වශයෙන් අතීතයේ කරපු පින් සමලානිසංස විදියට. ඒ පින්කම් වල ආනිසංස විදියට කල්යාණ මිත්‍රයෙක් ලැබෙනකොට අනිත් පැත්තෙන් තමන් දක්ෂ වෙන්න ඕන කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න. නැත්නම් මොකද වෙන්නේ? නැත්නම් අර ධම්මේ සූපර සංයතා වගේ වෙනවා. ඒ කියන්නේ පොත්තේ රස දාන්නේ නැති හැඳ වගේ වෙනවා. සමහර විට අපි බොහෝ විට ඉමිනා පුණ්‍ය කම්මේ නැ මාමේ බල සමාගම කියලා කියනව නේද? හැම පින්කමක් අවසානයේදීම මේ පින්කම ආනිසංසයෙන් මට කල්යාණ මිත්‍රයන් ලැබෙන්නේ කියලා. නමුත් කල්යාණ මිත්‍රයන් ලැබුණාට පස්සේ හඳුනා ගන්නත් අපිට හැකියාවක් නැහැ. අපි දැක්ක නැහැ ඒකට. ඒ නිසා කියනවා කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්නේ කොහොමද? කල්යාණ මිත්‍රයන් බාහිර හැඩරුවෙන් තේරුම් ගන්න අමාරුයි වෙනතුනි. සාකච්ඡාවෙන් ඇසුරු කිරීමෙන් සේසින් ධර්ම සාකච්ඡාවෙන් තමයි කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා තමන් දක්ෂ වෙනට ඕන කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න වර්තමානයේ අපිට ලොකුම වාසිය තමයි කියන තුනේ. ඉස්සර වගේ කල්යාණ මිත්‍රයේ මූණට මූණ හමු වෙනම අවශ්‍ය නැහැ. පොතපත කියවලා, ඇතැමිට අන්තර්ජාලයට ගිහිල්ලා, ඇතැමිට සීඩියකම් අහලා, මේ ආදී නොයෙක් ක්‍රමවලින් අපට කල්යාණ මිත්‍රයන් සමීප වෙන්න හැකියාව තියෙනවා. ඒක අපිට ලොකු වාසියක්. මේකෙන් අපි ප්‍රයෝජන ගන්නට ඕන. ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් ප්‍රතිඵල ලැබෙන නම් පින්නතුනේ තමන්ගේ ළඟත් තවත් ගුණධම් තියෙනට ඕන. මොනවද ඒ? එන් එකක් තමයි සුවච බව කියන එක තියෙනට ඕන. සුවච බව කියන්නේ මොකටද? දීපොත. ඔය සුවච බව කියන්නේ සාමාන්‍ය අපි කීකරු කමක් තමයි කියන්නේ. නමුත් ඊට වඩා ගැඹුරු අර්ථයක් මේකේ තියෙනවා. සුවච බව කියන්නේ පින්නතුනේ සාවධාන වෙනුම් කන්දීම කියන එක. ඇක්ටිව් ලිස්නින් කියන එක. කීකරු කම කියන්නේ යම් කිසි කෙනෙක් කියනවා නම් කියන විදිහටම කරන එක. ඒක හැබැයි බුදුදහමේ ගුණයක් හැටියට කියන්නේ නැහැ. සුවච බව තමයි ගුණයක් හැටියට කියන්නේ. සුවච බව කියන්නේ යම් කිසි කෙනෙක් දයක් කියනකොට හොඳ අවධානයෙන් ඒක අහනවා. ඒක කරනද නැද කියන එක තීරණය කරන පස්සේ කියන විදිහටම කරන්න ඕන කියන එක බුදුදහමේ නැහැ. ඒක ගුණයක් නෙවෙයි. දැන් මේ බුද්ධ ශාසනය හැටියට කීකරුම කෙනා ගත්තොත් කවුද? සාමාන්‍යයෙන් අපි ඇත්තෙම ගත්තොත් මේ අපි දන්න කාලේ කීකරුම කෙනා තමයි අඟුලිමාල. ගුරුවරයා කිව්වා මේ ඇඟිලිමාලයක් ගේන්න කියලා වැඩේ පටන් ගන්න කඩුව ගුත්තා. හරිම කීකරු. ඒ ගුරුවරයාට තියෙන කීකරුකම නිසා තමයි ඒක කළේ. ඇතැම් වෙලෙ වැඩි කියන දේ නොකරන ඊට වඩා වෙනස් මාර්ගයක් යනවා නම් අපි අකීකරුයි නරක කෙනෙක් කියලා කියන්නේ නේ. දැන් බලන්න අපි බෝසත් සත්‍යයන් වහන්සේ ගිහි කාලේ අමතාර්ථ උසහා කර ගෙදර තියාගන්නේ. නමුත් බැලුවා. එහෙම කීකරුනේ නැහැ. ඊට පස්සේ ගුරුවරු ආලාර කාලාම දෙකරාම් පුතේණිය සමිනාම තියාගෙන උත්සාහ කරන්නේ. ඒකට කැමතුනේ නැහැ. ඒකට කීකරුනේ නැහැ. මේ සම්ප්‍රදාය වෙනස් මොකද කියලා තමයි සම්මා සම්බුද්ධත්වයට ලබා ගත්තේ. එහෙම ලබා ගත්ත උත්සමයන් වහන්සේ කීකරු බවට වඩා ආගය කළේ සුවඳ බව කියන එක. සාවධානයෙන් පන්දීමේකත් වැදගත් මොනියක්. අනිත් දේ තමයි Taman නුවණට වෙන්න ඕන. නුවණති බව ඒ වගේම අවංක බව කියන එක තියෙන්න ඕන. අවංක බව කියලා කියන්නේ මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න නම් තමන් කරන හැම දෙයක්ම ධර්මයේ නාමයෙන් කරන හැම දෙයක්ම අවංකව අපි මුලින් කියපු විදිහට තමන්ගේ තෘෂ්ණා දෘෂ්ණිමාන අඩු කරන විදිහේ මාර්ගයක තමන් නිතර මේ දෙන කෙනෙක් වෙන්නට ඕන. එහෙම හිටියොත් තමයි තමන්ට සැබෑ කල්යාණ මිත්‍රයන් මොන ගෙන්නේ. ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් ප්‍රයෝජන තමන්ට ලැබෙන්නේ. එතකොට පින්නතුනි මේ කල්යාණ මිත්‍රයන් විසින් සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. ඒ ආන සද්ධර්මය නිතර නොනින් මෙහි කරන්නට ඕන. අනිත් කාරණේ දහම ඔස්සේ ප්‍රතිපස්සේ වඩන්නට ඕන සීල සමාධි ප්‍රඥා විදියට. එතකොට මේ කල්යාණ මිත්‍රයන් විසින් ධර්ම ශ්‍රවණය කරනකොට පින්නතුනි තමන්ට ප්‍රධාන වශයෙන් ප්‍රඥාව දිනනකොට කාරණා දෙකක් ගැන අවබෝධය තමන්ට ලැබෙනවා. ඒක තමයි අද අපේ ධර්මදේශනායේ මාතෘකාවක් වශයෙන් තෝරගත්තේ. සම්මා දිට්ඨිය වැඩෙනකොට සම්මා දිට්ඨිය කරුණ දෙකක් දිනු වෙනවා. ඔව් සම්මා දිට්ඨිය ලැබෙන නම් ප්‍රධාන කරුණ දෙකක් සම්පූර්ණ වෙන්නට ඕන. එකක් තමයි සද්ධර්ම ශ්‍රවණය නැත්නම් පරතෝගෝසය. අනිත් එක යෝනිසෝ මනසිකාරය. මේ දෙක ඇති වෙනවත් එක්ක මේක පැත්තකින් අපට කම්මස්සකතා සම්මාදිටිය ඇති වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සම්මාදිටියෙන් පහන් දෙක වේදයන් වදාමි. මහණෙනි සම්මාදිටිය කොටස් දෙකකට බෙදෙනවා. අත්‍යවික වේ සම්මාදිටිය සාස්වා පුඤ්ඤමාලියා උපදිවේ පාත්‍රා. සාස්තරවෝ පිනට බරවෝ පොණ්ණි විපාක ගෙන දෙන සම්මාදිටියක් තියෙනවා. මේකට කියනවා ලෞකික සම්මාදිටිය කියලා කියනවා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් පළමුවෙන්ම ලැබෙන අවබෝධය තමයි සිත මුල් වෙලා තමන් කරන දේට අනුරූපව සිත පිරිසිදුව කයින් වචනයෙන් සිතින් යමක් කරනවා නම් ඒක සැප විපාක ලැබෙනවා. සිත පිරිසිදුව කයින් වචනයෙන් සිතින් යමක් කරනවා නම් ඒකට දුක් විපාක ලැබෙනවා කියන කාරණය. මෙන්න මේ අවබෝධය සමගම පින්දු ජීවිතයේ පුදුම විදියට පරිවර්තනයක් වෙනවා. සමාජයේ බොහෝ දෙනෙක් පින්තුනි වැරදි වැඩවලට යොමු වෙන්නේ මෙන්න මේ අවබෝධය නැති නිසා. කම්මස්සකතා සම්මාදිටිය තියෙනවා නම් පින්තුනි මේ ජීවිතය පවත්වා ගැනීම සඳහාවත් ඒ තැනැත්තා වැරදි වැඩක් කරන්නේ. ඒ තැනැත්තා දන්නවා මේ කරන දේවල් වලින් මේ ජීවිතේ තමයි දුක් විඳින වෙනවා, පරලොවත් දුක් විඳින වෙනවා කියන එක දන්නවා. අනැහිමි විදියට කිසිදු දෙයක් යා බලාපොරොත්තු වෙන්නේ. එනිසා මේක තමයි පළවෙනි අවබෝධය බවට අපේ පත් වෙන්නට ඕනේ. මොකද කම්මස්සකතා සම්මාදිටිය. ඒ අවබෝධයත් එක්කම පිනතුනේ තැනට ලැබෙනවා. අකුසල කරෝතින් මනුෂ්‍ය ජීවිතයෙන් පස්සේ දුගතිගාමි වෙන්න ලැබෙනවා කියන කෝ දකිනවා. ඒ විතරක් නෙවෙයි මේ ජීවිත කාලේ මේ විපාක විදියට තමන් රෝගී තත්ත්වෙන් පත් වෙනවා, තමන් තියෙන කල්යාණ මිත්‍රයන් නැති වෙනවා, හොඳ යහළු මිත්‍රාගේ ඥාතීන් තමන්ට අහිමි වෙනවා, තමන්ගේ රෝගී භාවයන් වැඩි වෙනවා, මේ බොහෝ දේවල් වලට මේ ජීවිතයේ මූණ පාන සිදු වෙනවා කියන කාරණේ දකිනවා. මේ අවබෝධය සමගම පිනතුනේ නැත්තා සම්ප පාපස් අකරණන් කියපු විදියට හැටි තා දුරට අකුසල් වලින් පාපෙන් යා මිදෙනවා. එයා සුළු වූ අකුසලයෙන් මිදෙනවා. අන්මජ්ජේසු වජ්ජේසු බයදස්සාවේ කියලා කියනවා. කුඩා වූ අකුසලෙහි වරදෙහි වියදක්නා කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අනිත් පැත්තේ තැනැත්තා කුසලස්ස උපසම්බදා කියපු විදියට හැකිතා දුරට කුසලයේ දිනු කරන්න උත්සාහ ගන්නවා. පින දිනු කරන්න උත්සාහ කරනවා. මේකත් ඉතාම වැදගත් කාරණයක් පිනතුනි. බොහෝ දෙනා පින්කම් කරන්නේ කුසල කරන්නේ මරණය මත්තේ ජීවිතයේ සුභදිගාමී කරගන්න. නමුත් පිනතුනි බුදුදහමේ විදියට අපේ එදිනදා කරන මේ යහපත් දේවල් ආනිසංස අපිට මේ ජීවිත කාලයේදී ආනිසංස ලැබෙනවා. විශේෂයෙන්ම මංගල සූත්‍රයේ සඳහන් වෙන කරුණෝ, මහා මංගල සූත්‍රයේ සඳහන් වෙන කරුණෝ එක පැත්තකින් පුණ්‍ය කර්ම අනිත් පැත්තෙන් කුසල කර්ම කියන අපට විස්තර කරන්න පුළුවන්. මාතාගේ දෝපට්ඨානං පුත දානං සංඝෝ දානංච ධම්මචරියාච ඥාතකානං සංඝෝ කාලේන ධම්ම සාකච්ඡා කාලේන ධම්ම ශ්‍රවණං මේ කරුණු කරන්න වෙනතුනි. මේව තමයි නියම විදිහේ ආශිර්වාදාත්මක දේවල්. බ්ලෙසින්ස් කියන්නේ මේව තමයි. සුප්‍රීම් බ්ලෙසින්ස් කියන්නේ මේව. ජීවිතේ ආශිර්වාද වෙන්නේ මේ ජීවිතේම සමන් කරන දේවල් ගැන කාණ්ඩ හිතන සතු වෙන පුළුවන් දේවල් මේ. බොහෝ විට අපි මේ සූත්‍රයෙන් විතර සංඥානා කරනවා. නමුත් අපේ ප්‍රායෝගික ජීවිත අවස්ථා යෙදෙන අවස්ථා ඩුයි. අපි සාමාන්‍යයෙන් දන් දෙනවා ඥාතික සංග්‍රහ කරන ඒවා විතරක් තියෙනවා විදිහට සැලකන්නේ. නමුත් වෙනතර මේට අමතරව කරුණා රාශිය මේ සූත්‍රය තුළ ඒක රාශිය කරනවා මංගල කරුණ විදිහට. සාමාන්‍ය ලෞකික ජීවිතයේ මංගල කාරණා විතරක් නෙවෙයි ලෝකෝත්තර ජීවිතයේ මංගල කාරණා සඳහන් කරනවා. අශෝකං විරයන් කියෙමන් ඒ තමංගල මුත්තම. කුට්ටස්ස රෝග ධාමී චින්තං යක්ෂණ කම්පති. මේ වෙනස් වෙන ලෝකයේ නොවෙනස් වෙන සිතක් ඇති කර ගැනීම. මේ හැම දෙයක්ම වෙනතර මංගල කාරණා විදිහට සඳහන් කරනවා. මංගල සූත්‍රයේ සමහරවිට මේ කරුණු පුළුවන් නම් ලේඛනයක් විදිහට ලියලා තමයි නිතර පේන තැනට තියන්න මේක. ඒ අතර බලන්න දිනකට Taman කීයක් නම් Taman යටින් මේව ප්‍රායෝගිකව සිදු වෙනවද කියලා. ටිකෙන් ටික මේව කරන ප්‍රමාණය වැඩි කරගන්න. ඒ කරන යහපත් දේවල් වල දේවල් නිතර හිතන වේලාව වැඩි කරගන්න. අපි බොහෝ විට පින්කමක් කරනවා. ඒ පින්කමෙන් පස්සේ නැවත හිතන ගැටි අඩුවේ ගන්න. ඇතැම් විට අපේ ජීවිතයේ සිදුවෙච්ච අමීර අධ්‍යයනයන් තමයි බොහෝට මතක් වෙන්නේ. නමුත් පින්නතුනේ කුසලයේ වැඩි කර ගන්නව මාර්ගයේදී ප්‍රධානතම කාරණයක් තමයි. සමන් කළා වූ කරන්නා වූ පින්කම් නිතර නිතර සිහිපත් කරන්න. ඔබ ජීවිත කාලය අමරණ සාන්තක සලකල ඇති, සිල් සමාදන් වෙලා ඇති, දන් දීලා ඇති, ලේ දන් දීලා ඇති, බණහල ඇති, ස්වාමීන් වහන්සේට උපස්ථාන කළ ඇති. මේ කරුණු නිතර නිතර පින්නතුනේ හිතන්න. ඒ වගේ තමයි හිතන තමන්ගේ දෙන්නේ නම පිළිසිදු වෙනවා. එතකොට තමන්ගේ තපිරිසුදු කරන හිතට පීඩාගෙන දෙන කාරණෝ සිත දැන නැති දෙකෙන් කඩු වෙනවා. මෙන්න මේ පින් සහගත කුසල සිතිවිලි අඩු වෙනකොට තමයි තමන්ගේ හිතට පීඩා දෙන අකුසල සිතිවිලි තමට එන්නේ. පින් තුන නැති විතක සංඛාන සූත්‍රයේ සඳහන් වෙනවා. තමන්ගේ හිතට රාග ద్వේෂ මෝහයන සිතිවිලි එනවා නම් ඒ සිතුල් යටපත් කරගන්න එක ක්‍රමයක් හරියට සඳහන් කරනවා. ඊට වඩා විරුද්ධ සිතුවිලි හිතන්න කියලා. දන් දීම පිළිබඳව පරිත්‍යාගයේ තීර්ථය, මෛත්‍රිය, ප්‍රඥාව වැනි කුසල සාගත සිතුවිලි නිතර මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොට අර ලෝභ දේශ මොහ කියන අකුසල සිතුවිලි යටපත් වෙනවා. මේක තමයි සිතේ සතුට, සහනය, සැනසීම දිනු කරගන්න ක්‍රමය. පින්නොතින් මේව කරන්න විශාල ශක්තියක් තමන් වටා ඒ තරම්ති වෙනවා. ඒක තමන්ගේ සිතට විතරක් නෙවෙයි මේ ශරීරයත් එක්ක බලනවා. බලපානවා. ශරීරයේ නිරෝගී භාවය, දිගාකිර සම්පත්තිය, කල්‍යාණ මිත්‍රයන්ට ප්‍රියමනාප වෙන ගතිය, දෙවියන්ට ප්‍රියමනාප වෙන ගතිය මේ බොහෝ ආනිසංස ලැබෙනවා පින් අමල ආනිසංස විදියට. පින්වත්නි අප මේ සාකච්ඡා කළේ බුදුදහමේන ප්‍රඥාව තුළින් අපට ලැබෙන ප්‍රධානතම කාරණයක් වෙන ලෞකික සම්මාදිටියට අදාළ කරුණ කිහිපයක් නැත්නම් ස්වර්ගගාමී මාර්ගය පිළිබඳව. මේ අප සාකච්ඡා කරපු කරුණ වලින් පින්නතුන්ට ප්‍රශ්න අහන්න තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. දැන් අපි සරලව ටිකෙන් ටික ගැඹුරු කාරණා විස්තර කරනවා. මේ ආරම්භ පියවරක් විදිහට ලෞකික සම්මාදිටිය අදාළ කරුණ අප මේ සාකච්ඡා කරමු. මේ කර්ම වලින් ඔබට මුකුත් අහන්න තියෙනවද? හොඳයි, තව ප්‍රශ්න තියෙනවා නම් මතක් කරගන්න. අපි ඉදිරියේදී අහන්නම් තවත්. පින්තුනි, බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ නොවෙච්ච කාලවල මේ සුගතිගාමී මාර්ගයේ පිළිබඳව, ස්වර්ගගාමී මාර්ගයේ පිළිබඳව ලෝකයට කර්ම දේශනා කළා. ලෝකේ පහළ වෙන කර්මයේ අදහන කම්මවාදී ශාස්ත්‍රීය ලෝකේ කලින් කර හිටියා. බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ පින්නතුනේ මේ කම්මසකට සමාන විදිහේ ලෝකෙට දේශනා කරන්න විතරක් නෙවෙයි. ඊට වඩා ගැඹුරින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් විසින් පමණක් ලෝකෙට අනාවරණය කරන චතුසත්‍ය සම්මාදිටිය ලෝකෝත්තර සම්මාදිටිය දේශනා කරන්නයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. තොටපි ලෝකෝත්තර සම්මාදිටියේ කලින් කියන තුනේ තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා. මේ ලෞකික සම්මාදිටියේ ස්වභාවය මොකද කියලා. ලෞකික සම්මාදිටිය පමණක් තියෙන කෙනෙක් ඉස්සාගේ ලක්ෂණය තමයි මානසිකත්වය තමයි අපි අතීත ජීවිත ගත කළා මේ ජීවිතයක් අපට ලැබුණේ ප්‍රතිඵල විදියට මේ ජීවිතයෙන් පස්සේ කර්මානුරූපව නැවත ජීවිතයක් ලැබෙනවායි කියන කාරණය. එතෙමින් මේ අවබෝධයන් එක්ක කෙනෙක් හිතනවා දිගින් දිගටම එකටම යන සත්‍යයක් ඉන්නවායි කියලා. නොවෙනස් වන සිතක් එක දිගට භවයෙන් භවයට නොසිඳ යනවායි කියලා එතෙමින් කෙනෙකුට අවබෝධයක් ලැබෙන්න පුළුවන්. වෙනත් විදිහකින් කියනවා නම් සාස්ත්‍ර දෘෂ්ටියක් ඇති වෙන්න පුළුවන්. ඥාන භාවෙත් මාමයි ඉපදෙලි හිටියේ ඒ පුද්ගල මිදෙට මම මේ ආත්මේ ඉපදෙලි ඉන්නවා මරණයෙන් පස්සේ මාමයි යන්නේ කියලා හිතනවනේ. ඒක තමයි සාමාන්‍ය අපි හිතන දේ. ඒක වරදක්ම නැහැ. කම්මසකතා සම්මාදිතෙ හැටියට. නමුත් වෙනතින් ලෝකෝත්තර සම්මාදිත ඥානකොට මේ අවබෝධය වෙනස් වෙනවා. වෙනසන ඇතැමිට අහලා ඇති මජ්ක්‍ධිම නිකායේ දෙවන සූත්‍රයේ සම්මාසවර්ගයේ සූත්‍රයක් තියෙනවා. ඒ සම්මාස සූත්‍රයේ සඳහන් වෙනවා යම් කිසි කෙනෙක් කියනවා නම් මේ ආත්ම භාවයේ කර්ම කරන කෙනා ඒ පුද්ගලයාම ඊට අනුරූපව ඊළඟ ආත්ම භාවයේ ඉපදෙනවා කියලා හිතනවා නම් ඒක දෘෂ්ටි කාන්තාරයක් දෘෂ්ටි විසෝකයක් කියලා. එනිසා මේ කර්ම කරන පුද්ගලයාම නැවත ඉපදෙනවා කියලා ලෝකෝත්තර සම්මාදීදී ගන්නවා කියන්නේ නැහැ. හැබැයි එකෙන් කියන්නේ වෙන පුද්ගලයෙක් කියලා කියන්නේ නැහැ. ඒකට වඩා ගැඹුරු විග්‍රහයක් තමයි දෙවනි පියවරේදී තියෙන්නේ. ඒ අතර අපි තේරුම් ගන්නට ඕන කම්මස්සකට සම්මාදිතී පමණක් තියෙන කෙනාගේ මානසික ස්වභාවය මොකක්ද කියලා. ඒ තැනත්තා ඇසෙන් රූපයක් දකිනකොට ඒ දකින රූපය ගැන හිතන්නේ ඒ ඇසෙන් දකින රූපයේ කලිනුත් තිබ්බා දකින වෙලාවෙත් තියෙනවා දැක්කට පස්සේ සිතුර වෙනවා කියන කාරණේ. අපි ඇසෙන් දකින රූපය කනේ මහන ශබ්ද මේ වගේ ඉන්ද්‍රියන් හයෙන්ම ගන්න අරමුණු ඊට කලින් තිබිච්ච එකක් තමයි අත්ින්ද අත්දැක්කා ඊට පස්සෙත් ඒක එහෙම ඉතුරු වෙනවා කියන කාරණේ. ඒ වගේම තමයි ඊට මොකක් හරි සිතුවිල්ලක් එනකොට ඒ අතීත සිතුවිල්ල මේ මොහොතේ සිදුවන දෙයක් හැටියට හිතනවා. මේක තමයි අවිද්‍යාවේ ස්වභාවය. දැන් උදාහරණයක් ඇරෙයිද ඔබට බලන්න ඔබ ගෙදර ඔබ නිතරම යන කණ්ණාඩිය බලන මුණ බලන යන කණ්ණාඩිය ඒ කණ්ණාඩිය ඔබට මතක් වෙනකොටම මතක් වෙන්නේ කොහමද? ඔබට මතක් වෙන්නේ නිකන් කණ්ණාඩියද? කණ්ණාඩිය විතරද ඔබට සිහිපත් වෙන්නේ? නෑනේ. ඔබට සිහිපත් වෙන්නේ ඔබත් ඒ කණ්ණාඩිය ඉස්සරහ ඉන්නවා කියලා නෙමෙයි. ඔබ නිතරම ගෙදර යන සීතකරණිය ඔබ නිතර ගෙදර පාවිච්චි කරන සීතකරණියක් තියෙනවා නම් බලන්න ඒ සීතකරණේ ඔබට මතක් වෙනකොට සීතකරණේ ඇතුළ මතක් වෙනකොට කොහොමද ඔබට මතක් වෙන්නේ? ඈ ලයිට් පත්තු වෙන සීතකරණයක්ද මතක් වෙන්නේ ලයිට් ඕෆ් වෙච්ච සීතකරණයක්ද? ලයිට් පත්තු වෙන සීතකරණයක් මතක් වෙන්නේ නේ. ඒකට දැන් ඔබ මතක් වෙන නෑ ඇත්තටම ලයිට් පත්තු වෙනවද ඒක? නෑනේ. එතකොට පින්නතිනි මෙන්න මේක තමයි අපි අවිද්‍යාව කියලා කියන්නේ. ඔබේ මලගේ ඥාතිවරයෙක් නැත්නම් ජීවත් වෙන ඥාතිවරයෙක් නැත්නම් ඔබේ ගෙදර ඔබ සිහිපත් කළ බලන්න. ඔබ සිහිපත් කරනකොට ඔබට මතක් වෙන්නේ ඇත්තටම දැන් තියෙන ගෙදරද? දැන් තියෙන ගෙදර නෙමෙයි මතක් වෙන්නේ ඔබ අන්තිමටම ලැබපු අත්දැකීමත් එක්ක සම්බන්ධ ගෙදරක් තමයි ඔබට මතක් වෙන්නේ. ඔබ ගෙදර එනකොට දැන් මෙතන ගේට්ටු වෙරළාව නම් ගේට්ටු වහ නමත වෙලාව නම් ඔබ දවසෙම හිතේ තියෙන දැන් මෙතන ගෙදර ගේට්ටුව තාම වහන ආම නරකලයි කියලා. එතැන්මඩ ඔබ වෙනත් එකම කවුරුහරි කෙනෙක් එක වහරදි දැන්. අපි බොහෝ වෙලේ ජීවත් වෙන මේ අතීත අත්දැකීමත් එක්ක. ඒ අතීත අත්දැකීම සිහිපත් කරනකොටම අපිට තේරෙන්නේ නැහැ තමන්ගේ මනස මේ සිහිපත් කරන්නේ කියලා තමන් හිතෙන්නේ නැහැ. මේක තමයි අවිද්‍යාවේ ලක්ෂණය. මේ අවිද්‍යාව තුළ ඉඳගෙනම තමයි පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර කියන තුනම කරන්නේ මේ අවිද්‍යාව මත. අවිද්‍යාව තුළ ඉඳගෙන කරන්නේ මොකක්ද අවිද්‍යාවේ ලක්ෂණය? තමන්ගේ අස්කන්නාසා ඉන්ද්‍රිය වලින් යමක් අත්දකින්න කලින් එක තිබුණා. තමන් ඕන වෙලාවට ඒක සිහිපත් කරනකොට ඒක ඒ විදිහටම තියෙනවා කියන සිද්ධි. දැන් මරණාසන්න මොහොතේ උනත් පේනොත්නේ අපිට අපි දැකපුවාපු දේවල් අපේ මතකයට එනවා. අපි නැවත මරණය යන්නේ මේ නිසායි. අපි මේ සිටවිල්ලත් එක්ක ඉන්නකොට නැවත ඒ සත්විඳින්න පුළුවන් විදියට ආයතන ටික සකස් කළ දේලා ඊට දාල භවයක අපි ප්‍රතිසන්දි ගන්නවා. මේක තමයි ලක්ෂණය. කම්මසකට සමාධිය කියන හිතියත් මේක තමයි ලක්ෂණය. ඔබ පින්කම් කළ පින්කම් වෙන හිතනකොට ස්වාමීන් වහන්සේට දානයක් දුණා වෙන්න පුළුවන්. රුවන්වැලිසෑයට ඔබ මහා පින්කමක් කළා වෙන්න පුළුවන්. වන්දන ගමන ගියා වෙන්න පුළුවන්. මේ කුමන හෝ දෙයක් ඔබ සිහිපත් කරනකොට ඇත්තටම ඔබ ඉන්නේ අතීත සිද්ධිය තුළ ඉන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාරා පුඤ්ඤාය සංඛාරයක් මෙතන වෙන්නේ. නමුත් ඔබ අවිද්‍යාව තුළ ඉන්නේ. අන්නේ අවිද්‍යාව තුළ පින්කමක් සිහිපත් කරමින් ඉන්න අවස්ථාවකදී ඔබ මිය ගියොත් ඒ සිහිපත් කරන අවස්ථාවකදී ඔබේ හිත පිරිසිදුයි තියෙන්නේ. ඔබට යහපතක් වෙනවා. හැබැයි ඔබ මේ සංසාර චක්‍රය තුළමයි ඉන්නේ. සංසාර චක්‍රයේ නිදහස් වීමක් නෑ. ඔබ මේ වෙනගෙන සිහිපත් කරන විදිහටම තමයි වෙන නොවන දේ ගැන සිහිපත් කරන්නේ. ඔබ රුවන්වැලිසෑයට වන්දනාවක් කරපු එකක් සිහිපත් කරනකොට ඒ තුළින් පින් සිතුවිල්ලක් පහළ වෙන වගේම තමයි ඔබට කවුරු හරි කෙනෙක් බැනින සිද්ධියක් සිහිපත් කරනකොට බැනම සිද්ධියක් සිහිපත් කරනකොට ඒ මතක් කරන්නේ තර විදිහටම තමයි. මේ දෙකේම ස්වභාවය මොකක්ද කියනකොට තමන් සිහිපත් කරන දේ බාහිර ලෝකයේ තියෙනවා කියලා සිතුවොත් ඒකෙන් අපට යහපතක් සිද්ධ වෙන්නත් පුළුවන්, සැප විපාක ලැබෙන්නත් පුළුවන්. නමුත් ඒක අවසන් වෙන දින තුනේ ජරා ව්‍යාධි මරණ වලින් අවසන් වෙන්නේ. ඒ ඉන්නේ හනවතින්නේ. සාමාන්‍ය දෙයක් තියාගෙන තින ඔබ ඇස ඇරලා බලන මොහොතේ ඔබේ ඇසට තේන දේ මේ බාහිර ඒ විදිහටම තියෙන දෙයක් කියලා මට මේ පේන එක හිතුවොත් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එක ගොඩ නැගිලා පින්නතුනේ සංඛාර විඥාන නාම රූප සලයතන හැදිලා ආයි අවසන් වෙන්නේ ජරා මරණ වලින් අවසන් වෙන්නේ. මේකම තමයි මධ්‍යපිටක සූත්‍රයේ දේශනා කළේ චක්කුංච පටිච්ච රූපේට උපදින චක්කු විඥාන තින්න සංගති පස්ස ආදී වශයෙන් සඳහන් කරනවා. අවිද්‍යා සහගත ඇතින් යමං දැස බැලුවොත් එයා මඟ විපෝහෙවත් වේදනාවෙන් නවතින්නේ නැහැ. යාවසන් වෙන ප්‍රපංච කොට නැගිලා අතීත සංඥා සම්බන්ධ කරගෙන ප්‍රපංච කොට නැගලා තෘෂ්ණා දෘෂ්ටිමාන අවසන් කළා. ඒ සිටිවිල නිමාටපත් වෙනවා. අවිද්‍යා සාගතවට ගන්න සිටිවිල පිණුතුනි මගදී නවත්තන්න බෑ. අපිට එකක් කරන්න පුළුවන්. ඒ සිටිවිල ඇති වෙන වාර ගන්න අඩු කරන්න පුළුවන් තියෙන විදිහට. ඒක විතරේ අපිට කරන්න පුළුවන්. එහෙම දිනුකල්ලා අවදාhari දෙත්තේ දෙත්තමත්නම් ස්වභාවයෙන් එන විදියට අපට යම් කිසි දවසකදී දිනු කරන්න පුළුවන් Taman සිහින්න ඕනේ කියලා. එතකොට අපි මේ මුලින් සාකච්ඡා කළේ පින්නතුනේ කම්මස්සකතා සම්මාදී කියන ලක්ෂණය. කම්මස්සකතා සම්මාදීයේ විතරක් තියෙන කෙනා ලක්ෂණය. ඔහු හිතන්නේ නිතර බාහිර ලෝකයක් තියෙනවා. යමක් සිහිපත් කරනකොට මේ දැනට හිතෙන්නේ තමන් වර්තමාන ඉඳගෙන මේ තමන්ගේ හිත මේ තමන් සිහිපත් කරන්නේ කියලා තමන්ට මතක් වෙන්නේ. තමන්ගේ බාහිර අරමුණු තුළ හිත බැස ගන්නවා. හිත බැස ගන්නවත් එක්කම මේ බාහිර අරමුණු තුළ තමන් ජීවත් වෙනවා. කෙනෙක් මරණයට පත් වෙච්ච වෙලාවෙදී පින්නතුනේ බලන්න. ඔබ හඬනවනි. හඬන වෙලාවෙදී මොකද කියන්නේ? අනේ මේ මගේ මිය ගියපු අම්මා තාත්තා දරුවා මට ඉන්න කාලේ මෙහෙම සැලකුවා, මෙහෙම කළා, මෙහෙම කළා කියලා තමයි හඬන්නේ. අර අතීත සිදුවීම් ටික මතක් කරලා පින්නතුනේ ඒ සිද්ධිය තුළ අපි ජීවත් වෙනවා. ඒකට ඕන තරම් අඬන්න පුළුවන් පින්නතුනේ, ඕන තරම් අඬ වෙනවා. හරියට සිහියෙන් හිතුව හිටියොත් තමන් දැන් මේ සිහිපත් කරන්නේ අතීතේ නිරුද්ධ වෙච්ච දේයන් මේ තමන් සිහිපත් කරන්නේ තමන්ගේ මනස මේ නැවත මේ කියවන්නේ කියලා හරියට සිහියෙන් නොනින් හිටියොත් පින්නතුනේ තමන්ට අඬන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ නිසා පින්නතුනේ සම්පූර්ණයෙන්ම බුදුදහමෙහි ලෝකෝත්තර සමාධියේ පදනම හැටියට සඳහන් කරන්නේ එක පැත්තකින් සුතමේ ඥාන ඇති කරගෙන මේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම හොඳට දකින්නට ඕන. අනිත් පැත්තෙන් සතිය සහ සංකයන්නේ කියන කරුණ දෙක දිනු වෙනට ඕන. අපේ මුලින් සඳහන් කළා බුදුදහම නැමැති මහා ප්‍රාකාරය තියෙන ස්තම්භ දෙකක් මත එකක් මෛත්‍රිය අනිත් එක ප්‍රඥාව කියලා. මෙතෙන් එනකොට පින්නතනි ලෝකෝත්තර සම්මා දිට්ඨියත් එක්ක යන මේ ආධ්‍යාත්මික ගමන තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සීලෝම ධර්ම කාරණා සත්‍යස් බෝධිපාක්ෂික හැටියට දේශනා කරපු සීලෝම ධර්ම කාරණා කොළුම දෙකක් මත ස්තම්භ දෙකක් මත ගොනුකරන්න පුළුවන්. ඒ මොනවද? ඒ තමයි සති සමගයන්නේ කියන කාරණා දෙක. සිහිය සහ නොවන කියන කාරණා දෙක. බොහෝ විට පින්නතුනි බොහෝ දිනක් ඉඳන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළ කෙනේ සතිය විතරයි කියලා. සිහිය විතරයි කියලා. ඒ නිසා බොහෝ විට බටහිර රටවල්, යුරෝපීය රටවල් බොහෝ දිනක් ප්‍රැක්ටිස් කරන්නේ ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉන්න එක විතරයි. වර්තමානයේ තුල සිට සබා ගන්න එක විතරයි ඒගොල්ලන් දන්නේ. පින්නතුනි බුදුදහමේ සතිපට්ඨානය කියලා එකක් තියෙනවා. සතිපට්ඨාන භාවනාව කියලා එකක් තියෙනවා. දෙකක් තියෙනවා. බොහෝ දෙනෙක් දන්නේ සතිපට්ඨාන විතරයි. සිහිය සබා ගැනීම විතරයි. නුවණ දිනු කිරීම ගැන බොහෝ දෙනෙක් දන්නේ. මේ දෙකම බුදුදහමේ දේශනා කරනවා. සතිපට්ඨානය කියන්නේ පින්නතුනි තමන්ගේ සිත කය දෙක ගැන නැත්නම් කය වේදනා සිත සිතිවිලි පිළිබඳව වර්තමානය තුළ සිත පිහිටුවා ගැනීම. සම්පජඤ්ඤය කියලා කියන්නේ නැත්නම් සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ ඒ සිහිය පිහිටුවාගෙන ඒක නුවණින් මෙහි කිරීම. නැත්නම් සමුදේ ධමානුපස්සී විහෙරති, වය ධමානුපස්සී විහෙරති, සමුදය වය ධමානුපස්සී විහෙරති කියපු විදිහට මේක හට ගන්න විදිය නිරුද්ධ වෙන විදිය නුවණින් මෙහි කිරීම. බුදුදහමේ දේශනා කරන හරියට සතිය හරියට ගොයන් ටිකක් එක දැකත් එක මල්ලා ගන්න වගේ කියලා. අනිත් පැත්තෙන් දේශනා කරන ප්‍රඥාව කියන එක සම්පජඤ්ඤය හරියට අනිත් සතිය දැකත් අරගෙන ගොයන් ටික කපන්න වගේ වැඩක් කියලා. මේ දෙකම අවශ්‍ය වෙනවා. මේ දෙක මෙකට යන්නේ පින්නතේ බුදුදහමේ. මෙන්න මේ දෙක මෙකට යන්න නම් පින්නතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුක මොකක්ද කියන කාරණේ දැනගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ දහම තුල පින්නතුනි දුක කියන එකක් තියෙනවා, දුක්ඛ සත්‍ය කියන එකක් තියෙනවා. සමුදය කියන එකක් තියෙනවා, සමුදය සත්‍ය කියන එකක් තියෙනවා. නිරෝධය කියලා දෙයක් තියෙනවා, නිරෝධ සත්‍ය කියලා දෙයක් තියෙනවා. මාර්ගය කියන එකක් තියෙනවා, මාර්ග සත්‍ය කියන එකක් තියෙනවා. මෙන්න මේකේ වෙනසක් අපි තේරුම් ගන්නට ඕන. දුකයි දුක්ඛ සත්‍ය වෙනස අපි පැහැදිලිවම තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දුක විස්තර කරන්නේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ ආදී වශයෙන් දේශනා කළා. ඉපදීම දුකයි, මහලුවීම දුකයි, ලෙඩවීම දුකයි ආදී වශයෙන් දේශනා කළා. මේ කරුණ පින්නතුනේ ඇත්තටම ගොනුමේනේ දුක තුළ. බුදුරජාණන් වහන්සේ සම්බුද්දත්වයට පත් වෙන කලින්ම මේ දුක කියන එක තේරුම් ගත්තා. ලෙඩවීම, මහලුවීම, මරණ ආදී කරුණු සැකර පැනෙන්නේ නැතිව තොලිම අවබෝධ කරගත්තා. ඒ දුක අවබෝධ කරගත්තු බුදුරජාණන් වහන්සේ තමයි නැත්නම් සිද්ධාර්ථ තාපසතුමා තමයි, සිද්ධාර්ථ කුමාරය තමයි සම්බුද්දත්වයට පත් වෙලා දේශනා කළේ උබ්බේ අනනසුතේසු ධම්මේසු චක්කොමුද පාලි ඥානමුද උද පාලි ආදී වශයෙන්. එහෙනම් මේ නුදුනි අර කලින් දැකපු ලෙඩවීම, මහලුවීම, මරණ ආදී දේම වෙන්න බෑ මේ අවබෝධ කරගත්තේ. ඇයි? කලින් අහපු නැති දෙයක් අවබෝධ වුණේ. පින්නතුනි දුකයි දුක් සත්‍ය දෙකේ පැහැදිලි වෙනස මෙතනදී හඳුනා ගන්නට ඕන. දුක කියන්නේ අපිට මේ පේන දුක, කායික දුකක්, මානසික දුකක් කියනන් ඒකටයි දුක කියලා කියන්නේ. දුක සත්‍ය කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. ඒ තමයි සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන කාරණේ. වෙනත් විදිහකින් කියනවා නම් පින්නතුනි අපි ඇස්යෙන් රූපයක් දකිනකොට, කනින් ශබ්දයක් අහනකොට, මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය තුළින් යමක් පිළිබඳව දැනගන්නකොට, යමක් හෝ යම් පුද්ගලයෙක් ගැන අපි දැකගන්නකොටම අපට හිතෙන්නේ මේ බාහිර ඉන්න පුද්ගලයෙක් කියලා. මේ බාහිර තියෙන දෙයක් කියලා එහෙම මට පේන්නේ කියලා හිතනවා නම් මේ තියෙන බෑග් එක, මේ තියෙන අහවලා, මේ තියෙන බුලත් පට්ටිය ආදි වශයෙන් අපි මේ පනවන දේ බාහිර තියෙන දෙයක් කියලා හිතනවා නම් මෙන්න මේකයි පින ස්කන්ධ පංචකය හට ගැනීම. පංචකයන් සංහිහට ගැනීම. මේ ඉන්නේ මගේ තාත්තා, මගේ සහෝදරයා, මගේ පුතා කියලා හිතනවා එක්කම උපාදාන ස්කන්ධ පංචක නිර්මාණය දවසම. මුලින් ඇතිවන ස්කන්ධ පංචකේ ගැන නොදැනීම නිසා ඊළඟට වේගින් සිත ඊළඟ සිටවිල තුළදී ඒකම ස්කන්ධ පංචකයක් බවට පත් වෙලා ඥානෝණේ හිතනවා. මෙන්න මේකයි දුක සත්‍ය කියලා කියන්නේ. බාහිර ඉන්නේ සත්‍ය පුද්ගලෙක් දෙයක් කියලා කිතුවත් වෙනතුනි හිතන මොහොතක් එක්කම ඊළඟ අනිද්දරා මරණත් එක්ක ස්පර්ශ කරමින් ඉන්නේ. මෙන්න මේ දේ වෙනතුනි මේ දුක සත්‍ය කියන දේ අපි සාමාන්‍යයෙන් දුක නිරුද්ධ කරනවා කියලා කියනවා, දුක බැහැර කරනවා කියලා කියනවා. නමුත් වෙනතුනි දුක සත්‍යයට අපි මොකද කරන්න තියෙන්නේ? දුක සත්‍යය පිළිසින දැනගන්න ඕන පරිඥයයන් කියලා අඳහන් කරන්නේ. දුක සත්‍ය දුරු කරන්න දෙයක් නෙමෙයි බුදුහාම දේශනා කරේ. දුක සත්‍ය කියන එක පිළිසින දැන ගන්නට ඕන. දුක සත්‍ය පිළිසින දැක ගන්නවත් එක්කම අර ඒ තුල තියෙන ද්‍රව්‍ය පුද්ගල වශයෙන් පනවන ගැටි ඇති වෙන්නේ නැහැ. ඒ තුල හිත බැස ගන්නෙ නැහැ. හරියට ආලෝකයක් පහළ වෙනකොටම අන්ධකාරය දුරු වෙනවා වගේම ලෝකය පේනවා වගේම මේ ප්‍රඥා නැමැති ආලෝකයෙන් දුක දකින්නවත් එක්කම බාහිර දෙයක් තුළ ඔහු විහිද බැස ගන්නෑ. ඔහු ඒ මොහොතට හරි දුක නිදහස් කළේ. දැන් අපට ළමයෙක් දැස බලනකොට මේ මගේ පුතා බාහිර ඉනවැට ඔහුට හිතෙන. බාහිර තියෙන තැනට මේ සතර මහා භූත රූපලෙක් තැන්වීම. සතර මහා භූත රූප එක රාශි වීමක් තුළ අපි ද්‍රව්‍යයක් කියලා නැත්තම් පුද්ගලෙක් කියලා අපි පනවගෙන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මේ බාහිරයි මගේ පුතා මගේ අහවලා ඉන්නේ කියලා අපි බාහිරට එක පනවනවා. පැනවීමක් එක්කම ඒ දේ වෙනස් වෙනකොට ලෙඩ වෙනකොට අපිට හිතන්නේ මගේ පුතා වෙනස් වෙනවා, මගේ පුතා මැරෙනවා කියලා. ඒකත් බාහිරටම පනවගන්න. ඒකෙන් අපි දුකේ නිදහස් වුණා වෙන්නේ නැහැ. ඒ නිසා අපි නොතින් දුක කියන්නේ ලෙඩවීම, මහලවීම ආදී මේ කාරණා ටික, මේ කාරණා කියන එක යට පදනම තමයි සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක කියන කාරණය. මේකේ දුකේ හට ගැනීම නොදන්නා කාරණේ නිසායි මේක වෙන්නේ. ඊළඟට සඳහන් කරන දුක සමුදය සත්‍යය. දුකට හේතුව මොකක්ද කියන එක. දුකට හේතුව කියලා අපි බොහෝ වෙලේ තෘෂ්ණා කියලා කියන්නේ. යායන් තණ්හා කෝණෝ භවික අනංගි සාග නංගි නංගි රාග සාගතා චතර චත්‍රා විනන්දිනී කියලා අපි කියනවා. ඒ ඒ දෙයට ඇරෙන ස්වභාවය. ඒ ඒ ද්‍රව්‍ය වලට අපේ කැමැත්තට තමයි අපේ තෘෂ්ණාව නැත්නම් දුකට හේතුව කියලා කියන්නේ. නමුත් වෙනතුනේ බාහිර දෙයක තියෙන ආශාව නම් දුකට හේතුව. දුකෙන් නිදහස් වෙන එක හරිම ලේසි. එක දවසෙන් පුළුවන් අපට දුකෙන් නිදහස් වෙන්න. ඇයි? සමන තියෙන දේවල් ටික ඔක්කොම දන් දෙනවා. ඔබට පුළුවන් අර සත්තු වර්ග සිංහය කියන පොඩුවකට කියලා පණි. මගේ ශරීරයත් වන දන් දුන්නා කියලා එකක් ඉවරයි. එක දවසෙන් නිවන් දකින්නකොට. බාහිර දෙවට තියෙන ආශාවෙන් නම් දුක හටගන්නේ. බාහිර දේය දුකට හේතුව කියලා යම් කිසි කෙනෙක් හිතනවා නම් පින්නතුනේ දුක නිදහස් වෙන කලේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලයේ සමහර අය මේ හිතාගෙන හිටියා. ඒ නිසා ඒ අය ගෙදරින් අයින් වුණා, දරුවන්ගෙන් අයින් වුණා, ඒ දරුවන්ගෙන් අයින් වුණා, ඇඳුම් පැනඳුම් වලින් අයින් වුණා පින්නතුනේ. ඒ තරම්ම ඒ අය බාහිර දේවල් අයින් කළා. එහෙම බාහිර බඩමුට්ටු අයින් කරන්න පින්නතුනේ දුක නිදහස් වෙන පුළුවන් කමක් නැහැ. ඒක දුක සත්‍ය මිසක් දුක දුක ඒක සමුදය මිසක් සමුදය සත්‍ය නෙවෙයි. සමුදය සත්‍ය කියන්නේ තමන්ගේ අභ්‍යන්තරයට තියෙන ආශාව. අභ්‍යන්තරයෙන් තමන්ව ජීවත් කරවන තියෙන ආශාව. නන්දි රාගය කියන කාරණය. මෙන්න මේකයි පින්නතුනි සමුදය සත්‍ය කියලා කියන්නේ. බැරි වෙනවත් බුදුහාමුදුරු දේශනා කළේ සමුදය සත්‍ය කියලා බාහිර දෙයක තියෙන ආශාව නම් එහෙනම් කරුණු දෙකක් උන්වහන්සේට කියන්නේ. ලෝභය ද්වේෂය දෙකම කියන්නේ. ඇයි බුදුරජාණන් වහන්සේ ලෝභය ද්වේෂය දෙකම නොකිය එකක් දේශනා කළේ? එකක් දේශනා කළේ පින්නතුනේ තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන ආශාව නිසා තමයි ලෝභය ද්වේෂය දෙකම බාහිරට හටගන්නේ. තමන්ගේ අභ්‍යන්තරයේ කැමති දෙයක් නම් ඒ දෙයට ආශා කරනවා. තමන්ගේ අභ්‍යන්තරයේ තමන්ගේ සිතුවිලි එක නොගැලපෙන දෙයක් නම් ඒකත් එක ගැටෙනවා, මඩ ගැටි කරනවා. මේ දෙකේම මුල තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන ආශාව. ඔබේ පුතා හොඳට පාස් වෙනවා නම් විභාගය හොඳට නිදිමලාගෙන පාඩම් කරනවා නම් ඔබ අභ්‍යන්තරයෙන් සතුටු වෙනවා. දරුවා එළි වෙනකන් නිදිමලාගෙන පාඩම් කරනත් ඔබ සතුටු වෙනවා නේ. ඇයි සතුටු වෙන්නේ දරුවෝ හොඳට විභාගේ පාස් කරයි කියලා. හැබැයි දරුවෝ ඔබට අකීකරුනවා තියෙනවා. අර හොඳට ඉන්න දරුවට මොබයන් හැමිට අමනාපන දරුවත් එක්ක. ඇතැම්මෙන් දරුවන්ට ආදරය කරන සමහර අය ඉන්නවා දරුවා අකීකරුනවා තියෙනවා. අකේ ගරු මාගේ උත්සාහ කරගත්තොත් ඇතැම්ම දරුවට දෙන තින ඔක්කොම ධනෙ දෙක ඇතැම්ම අනාත නිවාසයකට දෙනවා සමහරවිට. අර තමන්ගේ අභ්‍යන්තරයේ එකඟව ක්‍රියා නොකරපු නිසා අර ආදරය කියන දේ මිනිස් පැත්තට දේශය බලපත් වෙනවා. ඒ නිසා තමයි වෙනදෙනි කාමරාග පටිඝ කියන මේ සංයෝජන දෙකම එක විට ඇදුරු වෙන්නේ අනාගාමි වීමෙදී. මේක වෙනදෙනි එකම කාර්යයේ දෙපැත්ත වගේ හරියට මේ දෙකම මොළවන්නේ තමන්ගේ අභ්‍යන්තරයට තියෙන ආසාව හේතුව මෙතනයි අභ්‍යන්තරයේ තියෙන්නේ යථාපි මූලයේ අනුපද්දවේ දන්නේ චින්නෝ විරෝපෝ මොනරේවරු නැති කියලා සඳහන් කරනවා. බාහිර දේවල්ට ආසාවට කොටස කොටස නැති කරයි කියලා කෘෂ්ණාව සම්පූර්ණ දුර වෙන්නේ. ඒක හොඳයි විරාගයේ පැත්තට යොමු වෙන්න දානෙ සිද්ධ කරන්න තමන්ගේ කෙලවක කුසලයක් සිද්ධ කරගන්න හොඳයි. නමුත් බඩු බාන ටික ඔක්කොම දන් දුන්නත් තමන්ගේ තෘෂ්ණාව නන්දිරාගේ දුර වෙන්නේ හේතු අභ්‍යන්තරයේ තියෙන වෙන නිසා මුල් තියෙන ගසා උඩින් කැපුවත් නැවත නැවත වැඩෙනා වගේ අනුශේඛිත තමන්ගේ තියෙනවා. ඒ නිසා නැවත නැවතත් මේ මහ රෝපණය වෙනවා. පින්නතනි බුදුදහම කියන විශේෂ සංකේතය තමයි නීවරණ පිළිබඳව කියන විශේෂ සංකේතය. බොහෝ විට අපි නීවරණ ගැන සඳහන් කරන්නේ අපි නීවරණ පහක් ගැන කියන්නේ පංච නීවරණ ගැන අපි කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ පහ ගැන තමයි අපි බොහෝ විට කියන්නේ. ඇත්තටම පින්නතනි බුදුරජාණන් වහන්සේගේ දහම තුල නීවරණ කියක් කියනවාද? නීවරණ හයක් සඳහන් වෙනවා. අවිද්‍යාව කියන නීවරණෙකුත් තියෙනවා. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ පින්නතනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නීවරණ පහ කියලා. නීවරණ පහ නෙවෙයි පහ තමයි සූත්‍ර පිටකයේ බොහෝ තැනක සඳහන් වෙන්නේ. ඒකට හේතුව තමයි ඒ කාලේ සමාජයේ සම්මත වෙලා තිබෙන බොහෝ දෙනෙකු තුළ මේ නීවරණ පහක් විතරයි. ඒ නිසා නීවරණ පහ යැත්තම් බොහෝ කාලයකට දුර්වල තිබුණා. සාමාන්‍ය කෙටි කාලයකට නෙවෙයි ආරණ්‍යකාරම් වැනි අය මහා කල්ප 84,000කට මේ පංච නීවරණයන් යටපත් කළා තිබුණා. හැබැයි තරම් දිගු කාලයකට වුවත් පංච නීවරණ දුරු කරපු අය සාර්ථකුනේ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළට අවස්ථාවදී. ඇයි ඒ? උන්වහන්සේ අනාවරණය කරගන්න දේ තමයි අවිද්‍යාව කියන නීවරණ. බුදුදහමේ කියන සුවිශේෂ සත්‍ය මේකයි. මෙන්න මේ අවිද්‍යා නීවරණේ තේරුම ගත්ත පමණට තමයි පිළිතුනේ අපි මේ බුද්ධ ශාසනය ප්‍රයෝජන ගන්නා වෙන්නේ. අවිද්‍යාව කියන නීවරණයේ තේරවතු පමණට තමයි අපි දුක නිදහස් වෙන්නේ. ඒ අනුව පිනතුනේ දුක කියලා දෙයක් තියෙනවා, දුක සත්‍ය කියලා දෙයක් තියෙනවා. දුක කියන්නේ ලෙඩ වීම, මහල වීම ආදී මේ කාරණා ටික අපිට පේන කායික මානසික දුක් ටික අපිට නොපෙනෙන මේ යටින් තියෙන සංඛ පංචකය සංඛ්‍යාත දුකටයි දුක සත්‍ය කියලා කියන්නේ. සමුදය දුකට හේතුව තෘෂ්ණාව කියලා කියන්නේ බාහිර ලෝක දේවල් තියෙන ආසාව. සමුදේ සත්‍ය කියන්නේ තමන්ගේ අභ්‍යන්තරයේ තමන්ටම තියෙන ආසාව. ඒකයි සමුදේ සත්‍ය කියන්නේ. ඊළඟට නිරෝධය කියන එකක් තියෙන නිරෝධ සත්‍ය කියලා දෙයක් තියෙනවා. නිරෝධය කියන්නේ බාහිර දේවල් නැති කිරීම. දැන් මේ gedara තියෙනවා නම් gedara නැති කිරීම තියෙන දෙයක් නැති කිරීම තමයි නිරෝධය කියලා කියන්නේ. ඇතැම් වෙන තමන්ට අකීකරු ඥාතිවරයේ දුක් පොතක් ඉන්නවා. එතෙන් මෙතන අපි හිතන ගාන නැති වුණොත් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා නේ. එතෙන් මෙතන වයසක කෙනෙක් ඉන්නවා. යා මිය ගියොත් අපි හිතනවා දුකෙන් නිදහස් කියලා නේ. ඒක පින්නතුනි නිරෝධයේ මිසක් නිරෝධ සත්‍ය නෙවෙයි. ඇතිවිච්ච දෙයක නැතිවීමක් නෙවෙයි බුදුදහමෙන් සඳහන් කරන්නේ. හේතු ඝාතක කියලා කාරණා. හේතුවම නැති කිරීම. ඒ දුක ඇති වෙන්න තියෙන හේතු ටිකම නැති කිරීම තමයි බුදුදහමෙන් දේශනා කරන නිරෝධ සත්‍ය වේ. අවිද්‍යාවම නැති කිරීම. ඒක ඇති වෙන්න හේතු ටිකවත් නැති වෙන විදියට ප්‍රහිණ කිරීම. මෙන්න මේක තමයි නිරෝධ සත්‍යයේ තියෙන විශේෂත්වය. ලෝකේ අනිත්‍යය බාහිර දේවල් වලට තියෙන ආශාව නැති කරගෙන යද්දී බුදුදහමෙන් කියන්නේ මෙන්න මේ සක්කාය දිට්ඨිය ඇතුළු තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන කෙලෙස් ටිකම දුරු කරගන්නයි මේ කියන්නේ. ඒ නිසා තමයි වරක් දෙවි කෙනෙක් ඇවිද බුදුරජාණන් වහන්සේගේ දේශනා කරනවා සඳහන් කරනවා. ජීවිතේ තාම ටික කාලයයි. ඒ නිසා සත්‍යාවිය ඕමට්ටෝ ඩයිනමානෝ මතකේ කාමරාග පහනාය කියලා. හරියට සැතකින් පහරලා දුපු මෙන්න. හිතගෙන ගත්තොත් මෙන්න. ඉක්මනටම කාමරාගය දුරු කරන්න මහන්සි වෙන්න කියලා. බාහිර දේවල් තියන ආසාව නැති කරන්න උත්සාහ ගන්න කියලා. ඒකෙන් බුදුහාමුදුරේ දේශනා කළේ ඒක නෙවෙයි සක්කායදිට්ඨිය දුරු කරන්න සක්කායදිට්ඨි පහනාය සතෝ විපෝ පරිපජේ කියලා. සක්කායදිට්ඨිය දුරු කරන්න උත්සාහ කරන්න කියලා. සක්කායදිට්ඨිය දුරු කරපු කෙනාට කාමරාගය දුරු කරන එක අමාරු දෙයක් නෙවෙයි. මෙන්න මේ වගේ පින්නතුනේ අභ්‍යන්තරයටම තියන ආසාව දුරු කරන්න කියලා දේශනා කළේ. ඒකත් පින්නතුනේ මට මේක දුරු කරන්න ඕනේ කියන දැඩි ඕනකමෙන් විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට මාර්ගයක් තියෙනවා. ඒකට මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨිය පෙරට කොට ගත්තෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා. ඒකත් පින්නතුනේ හරියට මෙන්න මේ චතුසත්‍ය සම්මා දිට්ඨිය නැවත සම්බන්ධයි. සම්මා දිට්ඨිය ඇති කරගෙන තමයි මේ මාර්ගයේ සමාධියෙන් දෙකේ විරට යන්නට ඕන. මේ යාමෙදි පින්නතුනේ සම්පූර්ණම මේ ධර්මග තියෙන්නේ ප්‍රඥාව දියුණු කිරීමත් එක්ක. යම් කෙනෙක් අන්ධකාරයේ තියෙනවා නම් ඒ අන්ධකාරය අයින් කරන්න කියලා අපිට උත්සාහයක් දරන්න බෑ පින්නතුනේ. දැන් අපි කියමු මේ ශාලාවෙන් තනිකරම අන්ධකාරය තියෙනවා නම් කෙනෙක් ඇවිල්ලා කියනවා නම් මට මේ අන්ධකාරය දුරු කරන්න ඕනේ කියලා කළු පාට බෑග් ටිකක් අරන් ඇවිල්ලා මේ අන්ධකාරය ටිකෙන් අයින් කරන්න ගියොත් එයාට පුළුවන් අයින් කරන්න. එයාට අයින් කරන්න පුළුවන් කමක් නැහැ. යම්කිසි කෙනෙක් කියනවා මේ අන්ධකාරය අයින් කරන්න කියලා. අන්ධකාරය අයින් කරන්න කියලා තමයි කියන්නේ. හැබැයි කිව්වට කරන්න යනකොට ඒක නෙවෙයි. කරන්න යනකොට කරන්න තියෙන වෙන දෙයක්. කරන්න යනකොට තියෙන මොකද්ද? ආලෝකයන් දැල්වන එකයි කරන්න තියෙන්නේ. දැන් කාමරේ අඳුරනම් අපි තව කාට හරි කියනවා නේ මේ අඳුර නැති කරන්න කියලා නේ. අඳුර නැති කරන්න කියලා කියන්නේ ආලෝකය දැල්වන කියලා අනිත් පැත්තෙන් කියන්නේ. අන්න ඒ වගේ තමයි මේ දුක නැමැති අඳුර දුරු කරන්න නම් තෘෂ්ණාව නැමැති සමුදය දහර කරන්න නම් අපේ සිතන යුතු දේ තමයි ප්‍රඥාව නැමැති ආලෝකය දල්වන්නට ඕන. ඒ ප්‍රඥාව දල්වන මාර්ගයේ විදිහට තමයි විදර්ශනා භාවනා බුදුදහමේ තියෙන්නේ. මේ සඳහා තමයි පින්නතුනේ බුදුදහමේ තියෙන සෑම කරුණක් ඉලක්ක කරලා තියෙන්නේ ස්කන්ධ පංචකයේ සමුදය වේ දකින්නට කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පෘථග්ජන පුද්ගලයෙක් සේක බවට පත්වන්නට, සේක පුද්ගලයෙක් අසේක වෙන්නට, රහත් භාවයට පත්වන්නට, අසේක පුද්ගලයා පිරිනිවන්සේ සුවදාය වාසය කරන්නට මම එකම කරුණයි දේශනා කරන්න කියලා. මොකද මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ සමුදය වැය අස්සාද ආදීනව නිස්සරණ දකින්න කියලා. අපේ ඇසට රූපයක් පතිත වුණා නම් පින්නතුනේ ඒක ඒ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒත් එක්කම ස්කන්ධ පංචකය ගොඩ නැගෙනවා. ඒ ස්කන්ධ පංචකයේ පෙරපස් නොවි හට ගන්නවා, එතනම නිරුද්ධ වෙනවා. ඒකම දැක්කොත් ඒකටම පින්නතුනේ උපාදාන වෙලා උපාදාන ස්කන්ධ පංචකයක් නිර්මාණය වෙනවා. මෙන්න මේක නොනින් දැකීමයි අපිට මේ කෙලෙස් සටහන් කරගන්න තියෙන ප්‍රධාන මාර්ග විදිහට දේශනා කළේ. මේකේ මුල් පියවර තමයි සුතමේ ඥානෙන් මේක අසා දැනගන්නට ඕන. ඒ නිසා ආර්ය ශ්‍රණිගත මාර්ගයේදී පින්නතුනේ සුතමේ ඥානයේදී කරුණ දැනගන්නකොට සම්මා දිට්ඨිය නැත්නම් ප්‍රඥා මුලින් යන්නට ඕන. දැන් අපිට බොහෝ වෙලා අපි අහන ප්‍රශ්නයක් තමයි ආර්ය ශ්‍රණිගත මාර්ගය ප්‍රඥාවෙන්ද පටන් ගන්නේ සීලෙන්ද පටන් ගන්නේ කියලා නේ. පින්නතුනි මේකට විසඳුමක් මෙතනමයි තියෙන්නේ. මේකේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් සුතමේ ඥාණයෙන් අසහා දැනගන්න අවස්ථාව. අසහා දැනගන්නකොට ප්‍රඥා මුලයි, භාවිත කරනකොට සීලය මුලයි. දැන් අපි යම්කිසි තැනකට යනවා නම්, නොගියපු තැනකට යනවා නම් අපි මුලින් ගමනේ ගමනාන්තය දක්වාම දැනගන්නට ඕන. අවසානය දැනගෙන තමයි ගමන පටන් ගන්න. නමුත් අපි ගමන ආරම්භ කරනකොට ආරම්භ කරන්නේ ළඟම ඉන්න කෙනෙක් තමයි පියවර තියන්නේ. අන්න ඒ වගේ සුතමේ ඥානයේ වශයෙන් ආරසින මාර්ගය සාකච්ඡා කරද්දී ප්‍රඥා මුලයි. ඒකම බාහිර කරනකොට කෘත ඥානයේදී ඒක සීලය ප්‍රධාන වෙනවා. සත්‍ය ඥානයේදී සම්මාදිට්ඨිය පෙරයි ප්‍රඥා මුලයි. කෘත්‍ය ඥානයේදී සීලය මුලින් යන්නේ. ඒ විතරක් නෙවෙයි වෙනත් මේ ප්‍රඥාව ආරම්භයේ ඉඳන්ම අවසානයේ දක්වාම ප්‍රඥාව දිනු වෙනවා. ප්‍රඥා මුලින් වඩලා අවසන් කරන එකක් නෙවෙයි, ඒක අවසානයේ දක්වාම ප්‍රඥාව දිනු වෙන එක. මෙන්න මේ විදිහට පින්නතුනි ප්‍රඥාව දිනු කරන නම් පළමුව සුතමේ ඥානයෙන් මේක අසා දැනගන්න ඕනේ. ඊළඟ කාරණය තමයි චින්තාමය ප්‍රඥා විදිහට නැවත නැවතත් මේ සිදුවන සිද්ධිය දෝනින් මෙහෙ කරන්න ඕනේ. කොහොමද මෙහෙ කරන්නේ? ඒ තමයි ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්ඛු විඥාන අනිත්‍යයි කියලා දකින්නට ඕන. අනිත්‍යය කියන්නේ මොකද්ද? නැති වෙන දේ. නිත්‍ය. ඒ තුනේ මේක තමයි ඊටම වැදගත්ම දේ අනිත්‍ය කියන කාරණය. අනිත්‍ය සහ අනිච්ච සහ විපරිණාම කියලා කාරණා දෙකක් තියෙනවා. විපරිණාමය කියන්නේ වෙනස් වීම. තියෙන තත්ත්වය වෙනස් වීම. දැන් අපි තරුණ අවස්ථෙන් ඉන්නවා, වයසට යනවා, ජීවත් වෙන කෙනෙක් මැරෙනවා, කැඩෙලි බිඳලි යනවා. මේක වෙනස් වීම කියනது විපරිණාමය. අනිත්‍ය කියන්නේ මේකට වඩා ගැඹුරු එකක්. අනිත්‍යතාවය තුළ විපරිණාම ලක්ෂණයක් තියෙනවා. හැබැයි අනිත්‍යයේ පදනම පින්නතුනේ පටිච්චසමුප්පාදය. මොකද පදනම අස්මින් සතේ ඉඳන් හෝති, අස්මින් අතේ ඉඳන් හෝති. යම් කීක සමුදය ධම්මං සම්බන්ධ නිරෝධ ධම්මං. හේතු තියෙනකොට යමක් තියෙනවා, හේතු නැති වෙනකොට එහෙම නිරුද්ධ වෙලා යනවා. එතකොට ඒ තැනත්තා නැත කියන අංකෙට යන්නේ නැහැ, ඇත කියන අංකෙට යන්නේ නැහැ. දික්ඨීන් සංපගම්ම සීලවා දර්ශනේන සම්පන්නෝ කියලා කියන්නේ මේකයි. ස්කන්ධ පංචකය හට ගැනීම දකින කෙනා, සමුදය දකින කෙනා නැත කියන අංකෙට යන්නේ නැහැ. ඒ හටගත් ස්කන්ධ පංචකයේ හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙන කෙනා, නිරුද්ධ වීම දකින කෙනා ඇත කියන අංකෙට යන්නේ නැහැ. මෙන්න මේ ඇත සහ නැත කියන අංක දෙකම එකම දර්ශනයෙන් දුර වෙන්නට ඕන. ඒ දර්ශනය තමයි පරිසම්පාදය, නැත්නම් ආර්ය න්‍යාය, ඉදප්පච්චතාවය, හේතුඵල ධර්ම. අස්මි සති ධම්මෝති කියලා කියන්නේ මේකයි. මේ ඇති විට මේ ඇති වෙනවා. අස්මි මතති ඉදං නොහොති කියන්නේ මේකයි. මේ නැති කල්ලි මේක නිරුද්ධ වෙනවා. ඉමස්ස උපාදායි ධම්ම උපාදිත කියන්නේ මේකයි. මේ හට ගැනීම මේ හට ගන්නවා කියන එක. ඉමස්ස නිරෝධායි ධම්ම නිරුද්ධිත කියන්නේ මේකයි. මේ නිරුද්ධ වීම මේක නිරුද්ධ වෙනවා කියන කාරණේ. මේක පිළිතුරු විවිධ ආකාරයෙන් බුදුහාමුදුරෝ එක එක පිළිසට එක එක විදිහට මේක දේශනා කරන ස්ථාපන. අස්සජි හාමුදුරෝ සරියුත් හාමුදුරුවෝ දේශනා කළේ මේකයි. ඒ ධම්මා හේතුඵල වාක්‍යයේ සංකේතුන් තථාගතෝ ආහාර කියලා දේශනා කළේ මේකයි. බුදුරජාණන් වහන්සේ පස්සට මහන්ට යම් කිසි සමුදේ ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම කියලා දේශනා කළේ මේකයි. බාහිතුන් වහන්සේ බාහ්‍ය දාරු කීරියට ඒ වන් හිතේ බාහ්‍ය සික්ක සම්බන් දෙත්තේ දෙත්තම සම්භාවිතේ සුතේ සුතම සම්භාවිතේ කියලා දේශනා කළේ මේකයි. අනිච්චාවද සංඛාරා උපාද වය ධම්මිනෝ කියලා දේශනා කළේ මේකයි. සම්බේ සංඛාරා අනිච්චා කියලා දේශනා කළේ මේකයි. විවිධ පරියාය වලින් ඒ පුද්ගලයන්ගේ බුද්ධි මට්ටම අනුව විවිධ න්‍යායන්ගෙන් විවිධ ක්‍රම වලින් බුදුරජාණන් වහන්සේ මේක ලෝකෙට දේශනා කරන්න උත්සාහ කරනවා. පින්නත මේ අවබෝධය සමගම නැවත නැවතත් සමන් බලනවා. චක්කු අනිච්චං කියලා කියන මොකද්ද? ඇස අනිත්‍යය කියලා කියන මොකද්ද? ඇස පෙර පස් නොවි මේ මොහොතේ හට ගන්න දෙයක්. රූපය තියෙනකොට, ආලෝකය තියෙනකොට, විඥානය මේ ආදී හේතු ගාන එකතුවකින් ඇස මේ මොහොතේ හටගත්තා. ඒ ඇසේ හට ගැනීමේ ස්වභාවය අහුත්වා සම්බුතං පුත්වා නබවිසිති කියන කාරණේ. පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. ඇස විතරක් නෙවෙයි පිළිතුරු රූපයත් එහෙමයි. මේ රූපය අපට යම් කිසි විදිහකින් පේනවා නම් ඒක එන්නේ මේ බාහිර රූපයන්ව නෙවෙයි, තමන්ගේ ඇසේ ශක්තිය අනුව පෙනෙන දෙයක් තමයි මේ පේන්නේ. අපි කාගේ සංස්වල කිසියම් විදිය සමානාත්මතාවයක් තියෙන නිසා අද අපිට මෙතන ඉන්න මනුෂ්‍යයන් ටික විතරයි පේන්නේ. මේ ඇටේ ශක්තිය විතරයි මේ ටික පේන්නේ. හැබැයි මේ හැවෙනස් එක ගමන්ම මෙතන ඉන්න අනිස්සත් ටිකත් අපිට පේන ගන්නවා. එතකොට මේ ඇස සහ රූපය කියන දෙක තීරණය වන්නේ තමන්ගේ මේ මොහොතේ ආයතන සකස් කළ දෙන මානසික ස්වභාවය අනුව. ඒ කියන්නේ අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම, නිබ්බති ලක්ෂණ නොදෙනීම ආදී හේතු ටිකක් තමන්ගේ අභ්‍යන්තරයේ තියෙනවා. අන්න ඒට අනුරූපව මේ මොහොතේ සකස් කළ දෙන සංනාසාදී ආයතනට සාපේක්ෂව නිර්මාණය කළ දෙන ලෝකයක් අපිට මේකේ. ඒ නිර්මාණය කළ දෙන ලෝකේ අපි දැනගත්තොත් පින්නතේ බාහිර පුද්ගලයා හොඳයි නරකයි කියලා අපි බෙදලා වෙන් කළා ගන්න ගැටි අඩ වෙනවා ටිකෙන් ටික. හොඳ හෝ නරක කියලා නිර්මාණය කළේ බාහිර තියෙන ද යනව නෙවෙයි තමන්ගේ මේ පැත්‍ය අභ්‍යන්තරයේ දැක්මට අනුව. මේකත් එක පින්නතේ අපේ වචන පදේ හුඟක් වෙනස් වෙනවා අඩ වෙනවා. අපි අද කරන විවේචන රාශියක් අඩ වෙනවා මේ අවබෝධයත් එක්කම. එතනත්තා ලෝකයේ සම විවාද කරන ගැතියුම් වාක් අඩු වෙනවා. ලෝකයේ සමග යම් විවේචනයක් කළත් ඔහු කරන්නේ ඉතාම සිහියෙන් නොවනේ මේක කරන්නේ. ඉතාම මෛත්‍රියෙන් මේක ලෝකෙට යහපත පිණිස සඳහා කරන්නේ. පින්නතුනේ ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, කන අනිත්‍යයි, සංඥා අනිත්‍යයි. කන අනිත්‍ය කියන්නේ මොකද්ද? සාමාන්‍ය කෙනෙකුට හිතෙන මේ පේන කන මරණය පස්සේ විනාශ වෙලා යන්නේ අනිත්‍යයි කියලානේ. නමුත් ඒ කන නෙමෙයි බුදුහාරව කන හැටිය සෝත අනිච්ඡන් කියලා දේශනා කළේ. සෝත අනිච්ඡන් කියලා කියන්නේ මේ ඇසීමේ ශක්තිය. ඒ ඇසීමේ ශක්තිය ඒ මොහොතේ හටගෙන සත්‍යයන් දෙක ඒ මොහොතේ නිරුද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ අස කන ආසාදී ආයතන 6යි රූප ශබ්ද ආදී ආයතන 6යි ආයතන 12ක් තියෙනවා. මේ ආයතන 12න් ආයතන කීයක් අපිට බලන්න පුළුවන්ද? ඇස බලන්න පුළුවන්ද? දකින්න පුළුවන්ද? ඇස බලන්න බෑ පින්නතුනි. මේ පේන ඇස නෙවෙයි මේ පේන්නේ කය පේන්නේ මේ. රූපයි ඇසට ලක්වන රූපය ඔබට මේ පේන්නේ. එතකොට ඇස කියන එක පේන්නේ නැහැ පින්නතුනි. කන පේනවද? කනක් පේන්නේ නැහැ. නාසය පේනවද? නාසය පේන්නේ නැහැ. දිව පේනවද? ජීවා කියන මේ බුදුදහමේ කියන ජීවා කියන එක පේන්නේ. ඊට පස්සේ කය පේනවද? කයත් පේනතුනේ තේන්නේ නැහැ. මේ පේන්නේ කය නෙමෙයි මේ පේන්නේ රූපය. මනස පේන්නේ නැහැ. ඊට පස්සේ අපට මේ ආයතන 12ම පේනතුනේ පේන්නේ එකයි. ඒ රූප ආයතනේ විතරයි. රූප ආයතන පේන්නේ වර්ණ රූපේ විතරයි. ඒකේ අරමුණ ටික හිතින් ගන්න. එතකොට මේ ඇස කන ආදී මේ ආයතන හයම කියන්නේ පිනුතුනේ අනිදස්සන කියලා. දස්සන පේන්නේ නැහැ. අනිදස්සන කියන්නේ පේන්නේ නැහැ මේවා. එතකොට ඒ ආයතන ආයතන වෙනස් වෙනවා. ඇස කියන ආයතනෙන් කරන්න පුළුවන් හැකියාව බැලීම විතරයි. කන කියන ආයතනේ හැකියාව ඇසීම විතරයි. ඒ ආයතනෙන් කරන දේ අනිත් ආයතනෙන් කරන්න බෑ. හැබැයි මන ආයතනෙට පුළුවන් අනිත් හැම ආයතනෙම කරන කටයුතු ටික සාමූහික කරන්න හැකියාවක් තියෙනවා. කෙනෙකුනි මේ කුමන ආයතනකින් ගත්තත් ලක්ෂණය තමයි කුමන ආයතනය හටගත්තත් හටගන්න ස්කන්ධික ස්කන්ධ පංචකයන් හටගනි පෙරපස නොවි. අතීත කර්ම විපාක විදියට ස්කන්ධ පංචකයක් මේ මොහොතේ හටගන්නවා. ඒක හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒ පිළිබඳව අවිද්‍යාවෙන් හිටියොත් ඒ ස්කන්ධ පංචකය එතනින් නවතින්නේ නැහැ. ඒක උපාදාන ස්කන්ධ පංචකයක් බවට පත් වෙනවා. උපාදාන ස්කන්ධ පංචකය හටගත්තොත් ඒකට අපි තෘෂ්ණා දෘෂ්ටි ඇති කර ගන්නවා. හේතුලින් දුකටපත් වෙනවා. බුදුදහමෙන් කරන්නේ මේ අතීත කර්ම හැටියට ලැබෙන ස්කන්ධ පංචකය හට ගන්නවත් එක්කම ඒ මොහොතට හිත තියන්න පුළුවන් විදියට අපේ හිතේ සිහිය සානුවන දිනු කිරීම නැත්නම් සමථ විදර්ශනා දෙක දිනු කිරීමයි බුදුදහමෙන් සිදු කරන්නේ. අපේ හිතේ තාම වේගවත් දෙයක් අපේ සිතේ සිතුවිල්ලක් හටගෙන නිරුද්ධ වෙන ඉතාම සුළු මොහොතක් ගත වෙයි. ඒ නිසා අපිට කරන්න පුළුවන් මේ හිත යන වේගෙම අපේ සිහිය සානුවන දෙකත් අපි වේගවත් කරන්න ඕන. ඒ වේගවත් කරන්න තමයි සමථ විදර්ශනා දෙක අපිට තියෙන්නේ. පින්වත්නි මෙන්න මේ ගමන් මාගේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අභිඥා සූත්‍රයේදී නුවණැති කෙනෙක් විසින් තමගේ විශේෂම ඥානෙ යම අවබෝධ කරගන්න තියෙනවා නම් මොකක්ද අවබෝධ කරගන්න ඕනේ කියලා. ඔය තමයි පංච උපාදානස්කන්ධය කියලා. නුවණැති කෙනෙක් විසින් විශේෂම ඥානෙ යම ප්‍රහීණ කරන්න තියෙනවා නම් මොකද ප්‍රහීණ කරන්න තියෙන්නේ කියලා. ඒ තමයි අවිද්‍යාවයි භව සංඛාරයි. නුවණැති කෙනෙක් විසින් තම විශේෂම ඥානෙ යම වඩන්න තියෙනවා නම් මොකද වඩන්න තියෙන්නේ. ඒ තමයි සමත විදර්ශනා දෙක. නුවණැති කෙනෙක් විසින් තම විශේෂම ඥානෙ යම සාක්ෂාත් කරන් තියෙනවා නම් මොකක්ද සාක්ෂාත් කරන් දෙන්නේ. ඒ තමයි විද්‍යා විමුක්ති කියන්නේ. පින්වතුනි මෙන්න මේක තමයි කැබැලෙසම මේ ලෝකයේ ඉපදිච්ච මෙවැනි බුද්ධෝත්පාද කාලයක ඉපදිච්ච නුවණැති කෙනෙක්ගේ කාර්යභාරය මේ සඳහන් කරන්නේ. මෙතන බොහෝ පින්වතුනි ඉන්න ඔබ හුඟක් උගත් අය විවිධ විදිහේ ඉගෙන රැකියාවන් කරපු අය ඔබ. ඇතැම් විට අනිත් අය උගන්නපු අය ඔබ ඉන්නවා. මේ හැම දෙයකින්ම ඔබේ ලැබුණු මේ ඥානය බුද්ධියෙන් ගන්න කියලා ප්‍රයෝජනය තමයි මෙන්න මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳව සිද්ධාන්තය දැක ගැනීම. ශනිකව පින්නතුනි ඇසක් නිර්මාණය වෙනවත් එක්කම අවිද්‍යා සහගත ඇස දක්වා බැලීමත් එක්කම මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය ගොඩනැගෙනවා. ඒ ගොඩනැගීමත් එක්කම අපි අවිද්‍යා සහගතව සිටීම හේතුවෙන් මේක උපාදාන සංඥා බවට පත් වෙනවා. මෙන්න මේක දැකගත්තොත් මේ දුක පිළිසින දැනගත්තොත් යන්ති කෙනෙක් මේ දුක ප්‍රහීණ කරන්න නෙවෙයි දේශනා කළේ තියෙන්නේ. ස්කන්ධ පංචකයේ ප්‍රහීණ කරන්න නෙවෙයි කියන්නේ. උපාදාන සංඛය දුරු කරාට ස්කන්ධ පංචක අපිට ඒක දුරු කරන්න බෑ. අපිට තියෙන ස්කන්ධ පංචකයේ පිළිසින දැනගන්න ඇති. ස්කන්ධ පංචකය කියන්නේ මේ මොහොතට හටගනිච්ච මේ අධ්‍යක්ීමක් මේක වෙන් කරන්න බෑ මේ මහා. දැන් ඔබ ශබ්දයක් ඇහුවනම් රූපයක් දැක්කනම් මේ හැම මොහොතකම මේ පහක එකතුවක් මේකේ. ඔබ තේකක් බොනකොට එක තේකක් කියලා බිව්වට ඔබ බොන්නේ සීනේ වතුරයි තේ පොළයි ප්‍රශ්නයයි මේ ඔක්කොම ටික එකට එකතු වෙලා ඔබ බොන්නේ. ඔබට වෙන් කරන්න බෑ ඒක. නමුත් ඔබ දැනගන්නවා තේකක් බොනකොට කොහොමද මේකේ සීනේ අඩුයි ප්‍රශ්නේ වැඩි තේ පොළ මදි කොහොම කියලා අපි කියනවනේ. ඒ කියන්නේ ඔබ නුවණින් කියන්නේ වෙන් කළ නෙවෙයි කියන්නේ. අන්න ඒ වගේ තමයි ඇසට රූපයක් පහළ වීමත් එක්කම අපි දැක්ෂ වෙනවා සුතමේ ඥාණයෙන් මේක අහලා චින්තාමේ ඥාණයෙන් සිතලා භාවනාමේ ඥාණයෙන් සම්ප්‍රේෂණ වැඩියට වඩලා මේක අපි දන්නවා ස්කන්ධ පංචකයක් පහළ වෙනකොටම මේ පහ වෙන් කළ හඳුනාගෙන අපි දැක්ෂ වෙනවා. ඇසට රූපයක් ලං වෙනකොට ඇසයි රූපය රූප විඥාණය රූප ස්කන්ධය ඒ පිළිමත වල ලැබෙන දුක් සැප දුක් ආදී වේදනා වේදනා ස්කන්ධය ඒ පිළිබඳ හඳුනා ගැනීම සංඥා ස්කන්ධය ඒ පිළිබඳ සිතුවිලි පහළ වීම සංකාර ස්කන්ධය ඒක දැන ගැනීම විඥාන ස්කන්ධය කියලා දැනගන්න හැම මොහොතකම මේ හට ගන්න අධ්‍යක්ෂම පිනතනේ පෙර පස්ස නොවි ඒ මොහොතේ හට ගන්න මේක මේ හට ගැනීම දකින්න පිළිතුරේ මෙන්න මේ ආයතන ස්කන්ධ ධාතු හැටියට වෙන වෙනම අනිත්‍යතාවය බලන්න අපි දක්ෂ වෙන්න ඕන. ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි. ඔය ආදි වශයෙන් ධාතු විදිහට වඩන්න පුළුවන්. නැත්නම් ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි කියලා ආයතන විදිහට වඩන්න පුළුවන්. නැත්නම් එකම ආයතනයක් 10 ආකාරයකට වඩන 60 ආකාරයකට වඩන්න පුළුවන්. ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි. යකු සංපස්යන්තයයි යකු සංපස්ඥා වේදනාවන්තයයි රූප සංඥාවන්තයයි රූප සංහානිත්‍යයි රූප සංකේතනන්තයයි රූප විචාකන්තයයි රූප විචාරන්තයයි කියලා 10ක් විතරක් මෙනි කරගන්න. මේව වඩන්න වඩන්න මොකද වෙන්නේ පින්නතුනි? අපි යන කලින් රූපයක් දැකලා ඒ රූපය නිත්‍යයි කියලා බාහිර හිත හිත දිගටම යන වෙනක් වගේ යන සිතුවිලි ධාමය ටිකෙන් ටික අපි අඩු කරනවා. වෙන දෙහැට රූපයක් දැකලා ඒකට ආසා කරලා ඒකට නැඹුරු වෙලා ඒක පස්සේ හොයාගෙන ගියලා ඇතැම්ට දවස් ගාණක් ඒ රූපය තුලම අපි පස්සට ඇවිල හිටියා. ප්‍රමාදීව හිටියා. එහෙම ප්‍රමාද වෙන ගතිය ටිකෙන් ටික දැන් අඩු වෙනවා. Taman දැනගන්නවා මේ කනිත් ස්වභාවයක් එකක් කියලා ටිකෙන් ටික අරන් දුවන වාර ගාන අඩු කරනවා. අඩු කරන්නේ මේ සාධිය දර්ශනා දෙකෙන්. අඩු කරගෙන ඇවිල්ලා තියෙනතර යම් කිසි දවසක එනවා ඔබට මේ අවිද්‍යාවේ ප්‍රබලත්වය අඩු වෙලා දෙක්කේ දෙක්කම සං ස්වභාවයට වෙන්න ගන්නවා. යමක් දකිනකොට මේ මොහොතේම හටගෙන නිරුද්ධ වීම ඕනෝනින් දකින දක්ෂරේ. මෙන්න මේ දක්වාම පින්නතුනේ අපට අපේ හිත වඩන්නට ඕන. අපි මේ ජීවිතයේ යම්සි භාගයක් අපි ලබලා තියෙනවා නම් පිනක් ලබලා තියෙනවා නම් ඒ පිනේ උපරිමය කියන්නේ පින්නතුනේ සමත විදර්ශනා දෙකට තියෙන කාලය ටිකෙන් ටික වැඩි කරගන්න. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාදී භාවනාවත් ටිකෙන් ටික වැඩි කරගෙන දිනු කරන්න. දැන් පින්නතුන ආරයි ඉගෙන ගන්න අය මේ DPA කියලා තියෙනවානේ. ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් කියලා එකක්. යම අධ්‍යාපන මිනුම් දඬුවල එක මනින විදියක් දැන් විදේශ රටවල එහෙම කෙනෙක් ඉගෙන ගන්නකොට අහන්නේ ළමයි කියම ඔයාගේ DPA එක තියෙද කියලා. දැන් මේ ඉස්ස ડિස්කවර් එක තියෙන්නේ. ඒ වගේ තමයි. ඒකට DPA එක කියන්නේ ඒ ළමයාගේ ලකුණු එකතු කරලා බලන මිනුම් දඬුවක් ඒක. ඒතකොට පින්නතුනේ බුදුදහමේ DPA එකක් තියෙනවා. බුදුදහමේ තියෙන ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක මොකද්ද? ඒ තමයි සමත භාවනාවට කොච්චර කාලයක් Taman වැය කරන දක්ෂද කියන කාරණය. ඇතැමිට Tamanට උපාධියක් තියෙන පුළුවන්. ප්‍රශ්නාත උපාධියක් තියෙනත් පුළුවන්. ડોක්ටරේට් එකක් තියෙනත් පුළුවන්. හැබැයි විනාඩි 5ක් පස්සේ Tamanට හිතේ කාර්මණක තියාගෙන Taman දක්ෂ කෙනෙක් නෙවෙයිනේ. වෙන තැන බුදුදහමේ අධ්‍යාත්ම විසුසුකම කියන්නේ මෙන්න මේ සමත අරමුණක මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, මරණානුස්සතිය අසුභ භාවනාව, ධාතු මනසිකාරයේ, පටිකුර මනසිකාරයේ, ආහාරයේ පටිකුර සංඥාව මේ ආදී කමඨහනක Taman දක්ෂ විදියට එහෙට සිත වඩන වේලාවට ගෙන් ටික වැඩි කරනවා. ඒ වැඩි කරනවත් එක්කම සමාහිතෝ වික්ඛවේ යථා භූතං පජානාති කියලා කියනවා. මේ සමාධිමත් වෙච්ච හිතින් පිටතනේ අනිත්‍යතාවය බලන්න. මුලදී අපි ඇත්තේ අනිත්‍ය රූපය අනිත්‍ය බලනවා. අන්තිමටම පිනතුනේ බලන්න තියෙන්නේ එක සිතුවිල්ල අනිත්‍ය විතරයි. අපේ ජීවිතයේ කෙනෙක් සිතුවිල්ලක් විතරයි. අන්න ඒ සිතුවිල්ල පෙරපසු නොවි මේ මොහොතේ හටගෙන ඡන්ද පංචක විදිහට මේ මොහොතේම නිරුද වෙන ආකාරයෙන් ඇතුළෙන්ම බලන දැස් වෙන තමයි. මුලදී අඥාතංවා බාහිරම් ආදි වශයෙන් බැලුවා. බලලා බලලා පිනතුනේ අවසානට යනකොට අභ්‍යන්තර බාහිර ભેදයකුත් නැහැ. කොමක් කියවත් තියෙන්නේ මේ ස්කන්ධ පංචකේ නැමැති එක සිතිවිල්ලක් විතරයි මොහොතක තියෙන්නේ. මෙන්න මේ ස්කන්ධ පංචකේ සමුදේ වේ බලන්න දක්ෂ භාවයේ තමයි බුදුදහමේ කියන IQ එක. ඉන්ටෙලිජන්ස් කෝෂන්ට් කියන එක. ඒතර බුදුදහමේ GPA එකක් තියෙනවා IQ එකක් තියෙනවා. GPA එක කියන්නේ මොකද්ද? ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක කියන්නේ මොකද්ද? සමතේට කොච්චර කාලයක් තමා සමතේ ඉන්න පුළුවන් කියන එක. IQ කියන්නේ බුද්ධිසාපලතාවය. බුද්ධිසාපලතාවය කියන්නේ මොකද්ද? තමන්ට අනිත්‍යතාවය කොච්චර වේලාවක් පඩන්න පුළුවන්ද කියන කාරණය. ඉතින් ඔතනින් මෙන්න මේක තමයි අපි සම්බුද්ධ ශාසනයෙන් ගන්න ප්‍රයෝජනය. මෙන්න මේක තමයි පිළිතුනේ මේ සඳහායි අපි මෙවැනි කාලෙක ඉපදුනේ. මෙන්න මේ කටයුත්ත කරන තමයි අපට මේ ආධ්‍යාත්මික විවේකය ලැබුණේ. මෙන්න මේ ටික කරන තමයි තින්මත් සම්මල තාත්තරගේ දරුවල ඉපදිලා ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය විකලප්තියක් නැතුව අපි ඉපදුනේ පිළිතුනේ මේක කරන්නේ. මෙන්න මේ අපි ආපු කාරණය අපට ඉස්මතු කළ දෙන්නේ සිහිපත් කළ දෙන්නේ කල්යාණ මිත්‍රයෝ. එතෙක් අපි හිතන් ඉන්නේ දරුවට උගන්වන දරුවට හිල උපාධියක් අරන් දෙන එක, ලොකු ගයක් හදන එක, නැත්නම් ලොකු පඩියක් ලැබෙන හැකියාවක් කරන එක මේක තමයි ජීවිත ඉලක්කය කියලා අපි හිතාගෙන ඉන්නේ නේද? ඒවත් වෙනුතුනි කරන්න කමන්නේ නැහැ. නමුත් ඒ සියල්ලක්ම කරන අතරේදී තමන්ගේ ජීවිතයේ ඉහළම ඉලක්කය වෙන්නට ඕනේ. තමන්ගේ අවසාන නිස්සාර වෙන්න ඕනේ මොකද්ද? ඕ මේ දුකෙන් නිදහස් වෙන්න. අපි මහන්සි ගන්න ඕන පිනතුනේ සෝවාන් වෙන නෙවෙයි. අපි මහන්සි වෙන්න ඕන සක්කාය දිට්ඨිය දුරු කරන්න. අපි මහන්සි ගන්න ඕන රහත් වෙන නෙවෙයි. අපි මහන්සි වෙන්න ඕන අවිද්‍යාව දුරු කරන්න දුක නිදහස් වෙන්න. රහත් වෙන යෝධින් අපිට රහත් වෙන්න බෑ පිනතුනේ කවදාවත්. සෝවාන් වෙන යෝධින් සෝවාන් වෙන පුද්ගලෙක් නිර්මාණය වෙන නිසා සක්කාය දිට්ඨිය කවදාවත් දුරු වෙන්නේ නෑ අපි. සක්කාය දිට්ඨිය දුරු වුණොත් අපිට ලෝකේ කාටිය අපිට සෝවාන් කිව්වත් නැහැ නොකිව්වත් නැහැ. ඒ සංකයිදී කියන්නේ පීඩාලයක තමයි දුර වෙනවා. ඒ නිසා සෝවාන් වෙන නෙවෙයි මහන්සි වෙන්න ඕන. සෝවාන් වෙන බලාපොරොත්තු වෙනකොට සෝවාන් වෙන්න බෑ පින්තුනි. තවත් තමයි ආත්ම දෘෂ්ටි වැඩි වෙන කැමෙන්නේ. අපි උත්සාහ කරන කොහොම හරි සංඛාය දෙක දුරු කරගන්න. අපි කොහොම හරි උත්සාහ කරන දුක නිදහස් වෙන්න. අපි කොහොම හරි නිදහස් වෙන්නට ඕන මේ විමුක්තියට පත් වෙන්නට. ඒ සඳහා පින්තුනි නිතරම සමාමේ ධම්මඟ තුල ඉන්න. ඒ ධම්මඟ තුල ඉන්නකොට තමන්ටම වටේ තමන්ගේ ළඟ තියෙන ගුණාංග ටිකක් තියෙනවා. අන්නේ ගුණාංග ටික තමයි පින්නදුනේ කරණි මෙත සූත්‍රයේ දැක්වෙන්නේ. සක්කෝ උජෝජ සෝජෝච සෝජෝ චස්ත මුදවන තිමානි මේ ආදී වශයෙන් තියෙන ගුණාංග ටික හැකිතා තමන්ගේ ළඟ දිනු කරගන්න. අපි ඇත්තෙමට ඉහළ ගැඹුරු ධර්ම කාරණා සාකච්ඡා කරනවා. අපේ ළඟ තියෙන මේ පොඩි කාරණේවත් අනතිමානී ගුණේවත් අපේ ළඟ නැහැ. එනිසා පින්නතුනේ මේ මහා දිග ගමනක් යන්න මේ අපි හරියට ෆ්ලයිට් එකකින් ගමනක් යනවා වගේ වැඩක් මේ ආධ්‍යාත්මික ගමන. ෆ්ලයිට් එක ඔබ ගුවන් යානයක වෙනත් රටකට යනවා නම් ඔබ ගුවන් තොටුපළට ඉස්සෙල්ලා යන්න ඕන ඔබේ වාහනේ. අන්නේ ඔබේ නිවසේ ඉඳලා ගුවන් තොටුපළට යනවා වගේ තමයි මෙන්න මේ කරණි මෙත් සූත්‍රයේ තියෙන ගුණාංග ටික. නැතුව ෆ්ලයිට් එක කවදාවත් ඔබේ ගෙදරට එන්නේ නැහැ. ඔබ ෆ්ලයිට් එක ගැන කොච්චර බලාගෙන හිටියත් ඔබට ඔබේ නිවසේ ඔබේ තැන යන්නේ ඔබට ගුවන්තොට වලට යන්නට ඕනේ. ඒ යන තියෙන ආරම්භ වස්තුව පියවරේ මග වියදම තමයි මේ කරණි මෙත සූත්‍රයේ තියෙන මූලික ගුණාංග ටික. එතෙන්ට ගියාට පස්සේ ඔබ දිට්ඨි චනපගම්ම කියලා දසනෙන සම්පන්නව කියන තියෙන කාරණේ දින බෝඩින් පාස් එක ගන්නවා. ඒක තමයි බෝඩින් පාස් එක. ඒ බෝඩින් පාස් එක ගන්න තුනට පස්සේ ෆ්ලයිට් එක යන එක ඒක සිද්ධාන්තයක්. ඒක තායි අපි කනගාටු වෙන්න ඕනේ. ඒක අදාළ තැනට ගේ යනවා. ඔබට තියෙන මේ සමති දර්ශනා තුළ ඉන්න එක. පින්නතුනි මෙන්න මේ කරණීය මෙත සෝතනන ගුණාංග ටික අතිශයින් වැදගත්. මේ කරුණ වලින් දිනෙන් දින ඔබ සාර්ථක වෙන්නට ඕන. ඒ වගේම ඔබට දිනදා නිවසේ තියෙන යුතුකම් ටික ඔබ හොඳට කරන්නට ඕන. මාන්දර සෝතනන කරුණ හැකිතා ඔබ ජීවිතයට සම්බන්ධ කරගන්න. ඒක ඉතාම වැදගත්. පින්නතුනි ඊළඟට සඳහන් වෙනවා ඉතාම වැදගත් සූත්‍රයන් ගැනෙහි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා. මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය සඳහන් වෙනවා කොහොමද මේ ආධ්‍යාත්මික ගමන් මාගේ යෙදෙන පුද්ගලයාගේ සිදුවන මානසික පරිවර්තනය කියලා. මෙහිදී පින්නතුනි මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කලින් මේ පින්නතුන් සඳහාලේ දිනේද මධ්‍යම නිකායේ අවසාන සඳහන් වෙන සූත්‍රය. මේ සූත්‍රයේ සඳහන් වෙනවා අනුත්තර ඉන්ද්‍රිය භාවනා කියලා කාරණය සඳහන් කරනවා. ඊළඟට සේක ප්‍රතිපදාව කියලා එකක් සඳහන් වෙනවා. ඊළඟට බාහිර ඉන්ද්‍රිය පුද්ගලයා කියලා සඳහන් කරනවා. පළවෙනි එක තමයි මේ සාතනිය තියෙන අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කියලා මොකක්ද කියලා දැක්වෙනවා. උතුම් වූ ඉන්ද්‍රිය වැඩිම මොකද්ද කියලා. දැන් මේ කරුණුත් එක්ක සමාන නිතර නිතර ධර්මයේ හැසිරෙනවා නම් මේ අවබෝධයන් සමග ස්කන්ධ ධාතු ආයතන වශයෙන් අනිත්‍යතාවය දුක්ඛතාවය අනාත්මතාවය නිතර නිතර ඔබ වඩනවා නම් ඒ වැඩේ මේ ප්‍රතිඵලයක් විදියට ඇසට රූපයක් දකිනකොට ඊටාම් සුළු මොහොතකින් හරියට ඇසිපිය ගන්න මොහොතක් වෙනි ඊටාම් සුළු මොහොතකදී ඇසට ලක්වන රූපය අරබයා එන මනාප අමනාප ආදී හැඟීමක් තියෙනවා නම් ඒ හැඟීම් දුර වෙලා හිත උපේක්ෂාවේ පිරෙනවා. නිතර සමන් මේ විදියට සමථ විදර්ශනා ධර්ම මාර්ගයේ ඉන්නවා නම් මේ සුතමේ ඥානයත් එක්ක ඇසට රූපයන් දැකලෙන දැකලා එන රාග දේශ ආදී අරමුණු දුර වෙන්නට තමන්ට ගත වෙන කාලය කොච්චරද? ඇසේ පිය ගන්න මොහොතකින් ආරම්භීම දුර වෙනවා. තමන් මුලදි මුලා වෙන්න පුළුවන්. හැබැයි වැඩි වෙලාවක් තියෙනවා. ඉක්මනටම සමස්තයකට පත් වෙනවා නෝනට පත් වෙනවා. ඊළඟ කන ගැන සඳහන් කරනවා. කනට ශබ්දයක් අහලා රාග ද්වේෂ ආදී අරමුණක් එනවනම් මන පමනාප ආදී අරමුණක් එනවනම් ඒ අරමුණ දුර වෙන ගත වෙන කාලය කොච්චරද? හරියට අසුරු සැනක් ගන්න මොකටද? දැන් බලන්න මේ උපමා කොච්චර වැදගත් විදියට බුදුහාමුදුරුවෝ වදලා තියෙද කියලා. දැන් ඇසට දක්වලා තියෙන ඇසිපිය ගහන එක. කනට දක්වලා තියෙන්නේ අසුරු සැන ගහනවා. ඊළඟ නාසික ධන සුවඳක් විඳලා ලැබිලා එයින් ඇතිවන මනාපාවනාක දුර වෙන ගත වෙන කාලය කොච්චරද? හරියට නෙළුම් පතක තදා වතුර බින්දා ඉක්මනට පහළට වැටෙනා වගේ වෙනවා කියලා. දැන් සඳහන් වෙනවා දිවට රසයක් ලැබිලා ඒ රසයෙන් ඇතිවන මනාපාවනාක දුර වෙලා හිත උපේක්ෂාවේ පිහිටන ගත වෙන කාලය කොච්චරද? හරියට දිව කෙලට ගත්ත වතුර කෙල පිටා ඔව් දිවෙන් ඈත් වෙන ගත වෙන කාලය වගේ තාම සුළු මොහොතක් කියලා. ඊළඟට සඳහන් වෙනවා කයට ශරීරයට පහසක් ලැබෙනා ඒ පහසින් ඇතිවන මනාපමනාක බව දුර වෙන ගත වෙන කාලය කොච්චරද? ශක්තිමත් පුරුෂයේ දිව කරපු අතන් කෙටි කරන් හකුලන්න අපපල හකුලපු අතන් දික් කරන් තරන් ගත වෙන තාම සුළු මොහොතකින් කයට ලැබෙන පහස අරබය හට ගන්නා වූ මනාපමනාක දුර වෙලා හිත උපේක්ෂාවේ තියෙනවා. හිතට එන අරමුණක් ගැන මනසගෙන ධර්මාරම්භණයක් ගැන මනාපමනාක දුර වෙන ගත වෙන කාලය කොච්චරද? හරියට පින්නතුන හත්ෙච්ච ගිනියම් වෙච්ච භාජනයකට වතුර බිඳක් දමනා සමාන කාලයකදී ඉක්මනටම හිතේ ඇතිවන විතරක අකුසල විතරක දුර වෙනවා. මේක තමයි පින්නතුනි බුදුදහමේ සඳහන් වන අනුත්තර ඉන්ද්‍රිය භාවනා කියලා කියන්නේ. කොච්චර දක්ෂතාවයද මේ නැහැන්තාගේ තියෙන්නේ. පින්නතුනි අපට ඇතැම් වෙලෙක හිතෙනවා මේක හුඟා ලොකු වෙනවා හුඟා ඉගෙන ගන්න ඕනේ කියලා මේකනේ. දැන් පින්නතුනි හුඟා බුද්ධිමත් ළමයි මේ ලෝකෙ ඉපදෙලා ඉන්නවා. ඔබ අහලා තියෙන දෙමිටනේ. සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙච්ච කාලයක ලෝකයේ පහළ වෙන්නේ සාමාන්‍ය පුතඥයනේ මගපල නාමින් මේ කාලේ පහළ වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන කාලයක මාර්ගඵල ලබන නම් අවුරුදු 7ක් වෙන්න ඕන ආම වශයෙන්. නමුත් දැන් මේ වගේ කාලයක පින්වත්නි ඥාත සෝපාන් සෝතාපන්න අය වුණත් ලෝකයේ පහළ වෙන්න පුළුවන්. ඇයි බුදුරජාණන් වහන්සේගෙන් බණහල දිව්‍ය ලෝකෙ ගිහිලා ඉපදෙන ඉඳලා නැවත මානුෂ්‍ය ලෝකෙට එන සෝවාන් වගේ ඉන්නවා. ඔබ දැන් මෙතන අහලා තියෙන අවුරුදු 3මාරේ කුඩා දරුවන් ඉන්නවා පරිසම්පාදයෙන් අනිත්‍යතාවයෙන් බණ කියලයි. ඇතැමිට මේ කුඩා දරුවන් දැක්කම ඔබට හිතේ මේ දරුවෝ ඉතර දන්නේ නැහැ කියලා නේ. ඇතැමිට මේ දරුවෝ සතර මුහා හිත දිනු කරගෙන දරුවෝ මෙහෙම. ඇතැමිට මේ සම්බුද්ධ ශාසනයේදීම හිත වඩලා නැවත මේ මනුස්ස ලෝකේ නැවිල ලෝකයට උපකාර කරන්න යන දරුවන් මේ ඉන්නේ. එනිසා ඔබේ ලෝක වගකීමක් තියෙනවා ඔබේ ඉන්න දරුවන් කුඩා කාලෙකටම දහමට යොමු කළා දරුවන් මේ අංශයෙන් ඉදිරියට ගන්න. ඉන්ද්‍රිය භාන සූත්‍රය ඊළඟ කාරණේ තමයි වෙනතුනේ සේක පුද්ගලයාගේ ලක්ෂණය සඳහන් වෙනවා. සේක පුද්ගලයා කියන්නේ කාටද? සේක කියන්නේ කාටද? සේක කියන්නේ සෝවාන් මාර්ගයේ ඉඳලා අරහත් මාර්ගයේ දක්වා යන පුද්ගලයන් හත දෙනා. සේක පුද්ගලයන් හත දෙනෙක් ගැන කියනවා. සූත්‍රයේ සඳහන් වෙනවා සේක පුද්ගලයාගේ ලක්ෂණය මොකද කියලා. සේක පුද්ගලයාට ඇතැම් රූපයක් දැකලා කයින් ශබ්දයක් අහලා මේ වගේ ආයතන වලින් අරමුණක් එනකොට ඒ අරමුණෙහි මනාපයක් අමනාපයක් ඇති වුණා නම් ඒ තැනත්තාට ඒ පිළිබඳව අට්ඨියති හරායති නිබුච්චති කියලා කියනවා. ඒ ගැන ලැජ්ජාවක් අප්‍රසාදයක් ඇති වෙනවා. මම වගේ ශ්‍රාවකයෙකුට අනේ මේ වගේ සිතුවිල්ලක් හිතන හොඳ නෑ කියලා තමයි ලැජ්ජා වෙනවා. දැන් හිතන රාගයක් එනකොට තමම හිතනවා අනේ මම මේ තෙරුවන් සරණ ගියපු කෙනෙක් මම මේ ඒකාන්ත නිර්වාණයට පත් වෙන්නේ නැ කෙනෙක් අනේ මම වගේ කෙනෙකුට මේ හොඳ නෑ කියලා ඉක්මනටම තමම තමගෙන ලැජ්ජාවට පත් වෙලා තමම මේක නිදහස් වෙන උත්සාහ කරනවා. ඒක තමයි සේක පුද්ගලයාගේ ලක්ෂණය. ඊළඟට සඳහන් කරනවා මොකද්ද? භාවිතේන්ද්‍රිය පුද්ගලයාගේ ලක්ෂණය මොකද්ද කියලා. භාවිතේන්ද්‍රිය කියන්නේ පින්නතුනේ ඉන්ද්‍රිය වඩන අවසන් වෙච්ච කෙනාගේ ලක්ෂණය. ඒ තැනැත්තා ඇසට රූපයක් දැකලා ඒ දකින රූපය පිළිකුල් විදියට හිතන්න එයා කැමති නම් එයාට පිළිකුල් විදියට හිතන්න පුළුවන්. ඇසට දකින රූපය නොපිළිකුල් විදියට හිතන්න පුළුවන් නම් නොපිළිකුල් විදියට හිතන්න පුළුවන්. අනිත් ලෝකයේ අනිත් දැන පිළිකුල් සහගත දේ නොපිළිකුල් විදිහට හිතන්න අවශ්‍ය නම් එහෙමත් කරන්න පුළුවන්. ලෝකයේ නොපිළිකුල් ප්‍රිය සුභ විදිහට හිතන්න කැමති පුරුදු වෙච්ච දෙයට අසුභ විදිහට මෙහෙ කරන්න කැමති නම් ඒක කරන්න පුළුවන්. ඒ වගේම පිළිකුල් නොපිළිකුල් දෙකම දුරු කරලා උපේක්ෂාවෙන් ඉන්න කැමති නම් ඒ විදිහට ඉන්න පුළුවන්. පින්තුන් ලෝකේ අනිත්‍යය පිළිකුල් නොපිළිකුල් තියෙන දේ බාහිර දෙයින් දකින කෙනා භාවිතෙන් දෙක නැත්තා අභ්‍යන්තරයෙන් සම්පූර්ණයෙන්ම තමන්ගේට පාලනය කරලා බාහිර දේ තමන් කැමති විදිහට පාලනය කරන් දැක්සද. දැන් අපි රූපේ දෙස බලන ලෝකේ අනිත්‍ය කෙනා බලන්නේ නියෙන් තමයි බලලා ඒ විදිහට අපි තීරණය ගන්නවා. ලෝකේ නරක කෙනෙක් කියලා හිතනවා නම් අපිත් නරකයි කියලා බලලා ඒ විදිහම අපි චිත්‍රයක් නිර්මාණය කරගන්නවා. නමුත් රහතන් වහන්සේ පින්නතුනේ පින්නපාතේ වඩිනකොට ඇතැම්මල පින්නපාතේ බෙදෙන කෙනාගේ ඇඟිල්ලත් දාදුරෝගේ ඇඟිල්ලත් ඒ පින්නපාතේ භාගයටම වැටෙනවා. උන්වහන්සේක නොපිළිකුල් විදිහට අයින් කළා අනිත් එකෙන් පින්නපාතේ වලද අපිට ඇතැම්මල ඇඟිල්ලත් වැටෙන්න ඕනේ කේස් ගහන වැටුණත් අපි කැම කන්නේ නැහැ සමහර අයනේ. ඇතැම්මල කේන්ද්‍රීය ඥානම නේද. ඒ වගේම පින්නතුනේ ඊටාම සුබ දෙයක් අසුභ විදියට මෙනෙහි කරනවා නම් ඒකත් කැමති වෙන්න පුළුවන්. ඒ විදියට කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන යම් කෙනෙක් අවුරුදු 16ක 18ක ඉතාම ලස්සන තරුණ වයසින් කෙනෙක් දැක්කොත් අපි නිතර සිහින් ඉන්නෝ නම් වෙනතුණිය තැනත්තා ඉතාම ශ්‍රණිකව සිහිපත් කරලා ඒ අවුරුදු 16 18ක ඉතාම ලස්සන කෙනෙක් කෙනා ටිකෙන් ටික වයසට ගිහිල්ලා මහලු වෙලා තමන්ගේ කැටතුණු එතනම වගුරවලා මරණයටපත් වෙලා ශරීරය දැවිල ගිහිල්ලා නවසීවිතයකට පත් වෙලා ශරීරය දූවි වෙන මට්ටමට ඉතාම ශ්‍රණික උට මෙහෙ කරන්න පුළුවන්. ඒ වගේම ඉතාම වයසට ගිහිල්ලා එක්කන් වෙල ඉන්න රෝගී වෙච්ච කෙනෙක් අර පටිපෝල සංඥාව දුරු කළා අපටිපෝල සංඥාවෙන් ඒ තැනත්තා අතිම පිරිසුදු කරන්නත් පුළුවන්. පින්නතුනේ භාවිතින් මේ තැනත්තාගේ කියන ලක්ෂණය මේකයි. බාහිරයේ තැන්කාට පිළිකුලවත් නොපිළිකුලවත් බාහිරින් එන්නේ නැහැ. උන්වහන්සේ කැමති විදිහට අභ්‍යන්තරයෙන්ම ඒක කැමති විදිහට පාලනය කරන්න පුළුවන්. පින්නතුනේ මේක තමයි ධර්මයෙන් ලැබෙන ආනිසංසය අපට. ලෝකේ වෙන කිසිම දර්ශනයකින් පින්නතුනේ මේ අවබෝධය ලැබෙන්නේ නැහැ. ලෝකේ හැම දිනෙකම බාහිර රූපයට ලෝක සම්මත විදියට නැඹුරු වෙලා ඒ විදිහට දුක් සැප විඳින ලෝකයක අපි අපේ මනස වෙනස් කරගෙන සම්පූර්ණ බාහිර රූපේ වෙනස් කරන්න පුළුවන් විදිහට අපි මනසක් හදාගෙන තියෙනවා. ඒ හදපු මනස තුළ පින්නතුනේ දුක එන්නේ අනිත්‍යතාවය නිසා නෙවෙයි. බොහෝ විට අපි යදනිච්ඡන් සංදෝකම් කියලා කියනවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා. අනිත්‍ය නිසා නෙවෙයි පින්නතුනේ දුක එන්නේ. දුක එන්නේ මොකක් නිසාද? අනිච්චේ නිච්ච සංඥාව නිසා. අනිත්‍ය දේ ගැන නිත්‍ය ගැන විපල්ලාසයෙන් එකයි දුක් විසයි දුකෙන්නේ. ලෝකේ අසුභ දේ නිසා නෙමෙයි දුකෙන්නේ. අසුභ දේ ගැන සුභ සංඥාවෙන් ඉන්න නිසායි. දුක් දේ ගැන සුභ සංඥාවෙන් ඉන්න නිසායි. අනාත්ම දේ ගැන ආත්ම සංඥාවෙන් ඉන්න නිසායි තමයි දුකෙන්නේ. ඒ නිසා බුදුදහමෙන් අනිත්‍යතාවය තියෙන දේවල් බැහැර කරන දහමක් නෙවෙයි. ඒ අනිත්‍යතාවය පිළිසින්ද දැනගෙන ඒ අනිත්‍යතාවයේ තුලම ජීවත් වෙන තැනැත්තායි සාර්ථක කෙනා බවට පත් වෙනවා. ඒ අනිත්‍ය දේ ගැන නිත්‍ය සංඥාවේ විපල්ලාසය දුරු කරන කෙනායි සාර්ථක කෙනා බවට පත් වෙනවා. ඒ නිසා සම්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දතේ දුක්ඛේ එසමග්ගෝ විසුතිය. සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් යම් කෙනෙක් දකිනවා නම් ඔහු මේ දුකෙහි කලකිරෙනවා. දුකෙන් නිදහස් වෙනවා. සම්බේ සංඛාර දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති මේ සියලු සංස්කාර දුපැස්යෙන් දකිනවා නම් දුක් දේ දුක් හැටියට දකිනවා නම් එතනත් සාමයේ දුකෙන් නිදහස් වෙනවා. මේකයි විසුද්ධියට මාර්ගය. සම්බේ ධම්මානාත්තාති සංකත අසංකත සියල්ලක්ම අනාත්ම වශයෙන් කෙනෙක් දකින දර්ශනම් එතනත් සාමයේ නොදෙන මේ දුකෙන් නිදහස් වෙනවා. ඉතින් මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න අපට ලැබෙච්ච ඉතාම දුර්ලභ අවස්ථාවක්. ඇතැම් විට මේ බුද්ධෝත්පාද කාලය අපට ලැබිච්ච අවසානාත්ම භාවය වෙන්න පුළුවන් මේ ගත වෙන නිමිති. ඒ නිසා තමන් කියන ඥාති මිත්‍රාදීන් සමග තමන්ගේ පින්වන්ත දූ දරුවන් සමගම අපි මේ ධර්මයේ ටිකෙන් විදිහට යන්නට ඕන. අපි එදිනදා කාලය ගත කරන්නේ ඕරුන්ගේ තියෙන පුඩා පුඩා අඩුපාඩු වලට අපි හිත නරක් කරගෙන වාද වේද ඇති කරගෙන මේ අපි ගමනින් ආපු කාර්යභාරය අපි කාර්යභාරයට බාධා කරගන්න හොඳ නැහැ. අපි ලොකු වැඩ කොටසකට පිනුත් මේ ලෝකෙට ආවේ. අපිට මේ පොඩි පොඩි දේවල් දහ පැන ගන්න නෙමෙයි මේ අපි ආවේ. බුදුහාමුදුරේ දේශනා කළේ හරියට හිස්සගෙන ගත්තේ වගේ. හිස්සගෙන ගැනීම තමයි කියන උඩ තියෙන ලොකුම ප්‍රශ්නේ නේ. දැන් මෙතන අද අපි දහින වෙන වෙන ප්‍රශ්නේ කියලා නේ. හිස්සගෙන ගත්තනම් යම් කෙනෙක් අපට පිළියකින් ඇනනම් මේක තමයි ලොකුම දුක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මෙවැනි අනතුරක් පත්වෙච්ච අවස්ථාවකදී ඒ අනතුරින් බේරෙන්න තරන උසහයට වඩා උසහයක් දරන්න සංඛාය දෙකේ දුරු කරගන්න ඇති. ඒ සංඛාය දුරු කරගන්න නම් පින්නතුනේ රූපං අස්සතෝ සමනුපස්සති කියන විදියට රූපය ආත්ම වශයෙන් ගන්න ගැතිය දෙකෙන් ටික අඩු කරගන්න. රූපවන්තං වාත්තානම් රූපයන් ආත්මයක් එකමයි කියලා ගන්න ගැතිය අඩු කරගන්න. අත්තනිවා රූපං මේ ආත්මය තුළ රූපය බැසගෙන තියෙනවා කියන විපල්ලාසය දුරු කරන්න. රූපස්මින් වාස්තානම් රූපය තුළ ආත්මය බැසගන්නේ කියන මෙන්න මේ මිත්‍යාව දුරු කරන්න මේ විදිහට ස්කන්ධ පංචකය ගැනම රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ගැනම නුවණින් මෙනෙහි කරන්න. අනිත්‍ය දුක් අනාත්ම වැටෙක හැකි තාක් දුරට මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරන්න වෙන්නේ තියෙනුනේ මොකද්ද? අපේ ඇසෙන් රූප දැකලා ඒ රූපයේ ඔස්සේ ගිහිල්ලා විඳින පසුතැවිල්ල ප්‍රමාදී බවට ගෙන්න කඩ වෙනවා. ඒ විතරක් නෙමෙයි පිටුනේ වේදනාදී නැත්නම් ශබ්දාදී අනිත් කර්ම ගැනත් මෙහෙම වෙනවා. මේ ධර්ම මාර්ගයේ සිටීම ආනිසංස විදියට පිටුනේ අපට මේ රෝගය ලැබෙන කියලාම කුසලයක් ලැබෙනවා. මේ කුසලයේ තුල අපි ඉන්නවායි කියන්නේ පිටුනේ මේක තමයි අපට ලෞකික වශයෙන් ලබන්න පුළුවන් ඉහළම කුසලයේ පාඩපත් වෙන. මේ දෙකම මේ ධර්ම මාර්ගයේ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ තැනැත්තාගේ ලෞකික කිසියම් දැහැන බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒව තමා බලාපොරොත්තු වෙනට වඩා ඉක්මනට වඩාත්ම සාර්ථක සිද්ධ වෙනවා. දරුවන් හොඳට උගන්වන්න කැමති නම් දරුවන්ගේ අධ්‍යාපනයත් හොඳට සාර්ථක වෙනවා. ඔබ ඇටයිමිට දරුවන්ට කැමති උපාධියක් ලබා දෙන්න විතරයි. ඇතැමිට දරුවෝ පශ්චාත් උපාධියකුත් ලබනවා. ඇතැමිට ડોක්ටරේටෙකුත් ගන්නවා. අරගෙන ධර්මයක් හැසිරෙන දරුවෝ. ඔබ ඇතැමිට ව්‍යාපාරයක් කරලා රැකියාවක් කරලා මෙන්න මේ කාලෙදි මම මිල මුදලක් ඉතුරු කරන්න කියලා බලාපොරොත්තු වෙනවනම් ඔබ බලාපොරොත්තු වෙන වයසට වඩා ඉක්මනට ඊටත් වඩා වැඩි මුදලක් ඔබට ඉතුරු කරගන්න පුළුවන් මේ ධර්ම මාර්ගය අනුසස විදියට. ඔබ යම්ක රැකියාවක් ඉන්නවනම් ඔබ පටන් ගත්ත රැකියාවෙන් විස්රාම ගන්න කින අවශ්‍ය නැහැ. ඔබට ටිකෙන් ටික ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම ඔබගේ රකින මේ දහම ඔබට විතරක් නෙවෙයි ඔබේ ළඟමින ඥාතීන්ටත් මේ දහම ආනිසංස ලැබෙනවා. ඒ අයගින්වත් ඔබට පීඩාවක් ඇති නොවන විදියට ඔබට සුරක්ෂිත භාවයක් ධර්මයේ පිළිසරණක් ලැබෙනවා මේ ධර්ම මාර්ගය ආනිසංස විදියට. ඒ නිසා බුදුහාමුදුරේ දේශනා කළේ අත් දීපා දෙක්ෂමේ විහෙරතත් සාරණා නාන්‍ය සරණා. ආත්මේ නැත්තම් තමන්ගේ සිතම තමා පිළිසරණම් කරගන්න. ඥාන සරණ වෙන සරණක් නැහැ. ධම්ම දීපා දෙක්ෂමේ විහෙරත ධම්ම සරණ ඥාන සරණ. ධර්මයෙන් පිළිසරණම් පහන දෙවෙනක් කරගන්න ඥාන සරණ. වෙන සරණක් නැහැ කියලා. පින්නතුනි තමන් සංකප්ප සියලුම දේවල් තමන්ට අත්හරින වෙනවා. වැඩි දෙයක් තියා තමන්ගේ මේ ශරීරය යම් කිසි දවසක තමන්ට අත්හරින වෙනවා. අන්නේ අත්හරින දවසේදී තමන්ට කියලා පිළිහිට වෙන්නේ පින්නතුනි තමා මේ වඩපු දහම තමා දිනු කරව තමන්ගේ සිත. ඒ නිසා ගත වෙන හැම සත්වරයක් පාසාම පින්නතුනි සිහියෙන් නොනින් ඉන්න. හැම මොහොතක් පාසාම මෛත්‍රිය දිනු කරන්න. හැම මොහොතක් පාසාම මෛත්‍රියෙන් ලකෙත්තු සිතකින් හදවතකින් ඇසකින් ලෝකයේ දෙස බලන්න පුරු වෙන්න. හැම මොහොතම මේ ස්කන්ධ පංචකයේ සමුදේ වැය හට ගැනීම නිරුද්ධ වීම බලන වාරයේ ටිකෙන් ටික වැඩි කරගන්න. මෙහි ප්‍රතිඵල විදියට පිනුතුණිය තැන්සාට දික්ඛේ දික්ඛමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන අවබෝධය කරා යනවා. යමක් දැක්කනම් දැක්ක විතරයි ඒක පස්සේ ගිහිලා අනුවෙන්ගෙන ගන්න ඕන. යමක් ඇහුණා නම් ඇහුණ විතරයි අනිත් සාය බලනවා. ඒක ඕන වෙලා කයින් නොනේ මෙහෙ කරන්න පුළුවන්. ඒ අතීත සංඥාව තුල හිට බැසගන්නේ නැහැ. මුතේම සමත්තං කන නාසය ශරීරය ආදී ඉන්ද්‍රිය වලින් යම් අරමුණක් ලැබුණා නම් ඒ අරමුණ තුල මුලා වෙන්නේ නැහැ. ඒකේ හට ගැනීම නිරුද්ධ වීම දකින්න. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං යමක් දැකගත්තනම් ඒ දැකගත්තා කියන එකේ අනිත්‍යතාව දකිනවා. මෙන්න මේ අවබෝධයේ භාවිතයේ ප්‍රතිඵල විදියට පින්නතුනි මේ තැනත්තාගේ මනසේ ස්වභාවය ගැන ඉතාම ලස්සන උපමාවක් සූත්‍රයක සඳහන් වෙනවා. ඒ උපමාවත් කියලා අපි ධර්ම දේශනාව අවසන් කරනවා. පින්නතුනි මාධ්‍යමේ කය සඳහන් වෙනවා කිංසුකෝපම කියන සූත්‍රය. මේ කිංසුකෝපම සූත්‍රය සඳහන් වෙනවා ඉතාම වැදගත් කාරණයක්. මොකද මේ කාරණය එක්තරා නගරයක් තියෙනවා. ඒ නගරේ දොරටු හයක් තියෙනවා. ඒ දොරටු හය ළඟ දොරටු පාලයන් ඉන්නවා. ඒ නගරේම 14 මංහන්දියක් තියෙනවා. ඒ 14 මංහන්දියේ නගර හිමියා ඉන්නවා. ඒ වගේම මේ නගරයට පිවිසෙන්න එක එක මාර්ගය තියෙනවා. මේ එක මාර්ගයක් දිගේ එක වෙලාවක දූතයන් දෙදෙනෙක් ගමන් කරනවා. පණිවිඩයන් කරන් ගිහිල්ලා නගර හිමියාට දීලා නැවත ගිය මාර්ගයෙන්ම ආයෙ වෙනවා. අහලා තියෙනවද කන්නේ? ඔව්. මොකද මේ නගරය කියලා කියන්නේ මේ නගරය කියන අපේ මේ ශරීරය ජීවිතය භෞතික ශරීරය. මේ දොරටු හය කියන්නේ මොකද්ද? ඇස කන ආදී මේ ආයතන හය දොරටු හය. හතර මං හන්දිය කියන්නේ මොකද්ද? සතර මහා භූත රූප පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර. එතකොට දොරටු ළඟින් දොරටු පාලේ කවුද? සතිය. අර නගරයට පිවිසෙන තින මාර්ගය මොකද්ද? ආරස්නාංගික මාර්ගය. ඒ නගරයට පාර දිගේ පණිවිඩ අරන් යන දෝතයන් දෙදෙනා කවුද? සමත විදර්ශනා දෙදෙනා. ඒ සමත විදර්ශනා දෙදෙනා අරන් යන පණිවිඩය මොකද්ද? ඇත්තට දැකපු රූපේ යථා ස්වභාවයන් අරගෙන යන්නේ. කනට ඇසුණු දේ යථා ස්වභාවයන් අරගෙන යන්නේ. එතකොට අපි නිතර මෙන්නේ සමත විදර්ශනා දෙකක් එක්කනම් ඇස්තර රූපයක් ලැබුණු ගමන්ම ඒ අරන් යන රූපය දොරටුව ළඟදී ඇස ළඟදී පාලනය කරනවා. සතිය නැමැති මුරකාරයාගේ දැඩි අදීක්ෂණයෙන් නගරයට ඇතුළු වෙලා සතර මංහන්දියේ යන ආරස්න මාර්ගයේ දිගේ ගිහිල්ලා හතර මංහන්දියේ ඉන්න විඥාන නැමැති නගර හිමියාට මේක දීලා ගිහිපු පාරෙන්ම ආයෙනවා. ගිහිපු පාරෙන් වෙනවා කියන්නේ මොකද්ද? ඇසෙන් රූපයක් දැක්කනම් ඒ දැකපු රූපය අල්ලන්න පුළුවන් කියලා අනිත් ආයතනට යන්නේ නැහැ. අතින් ආදල ස්පර්ශයක් ලැබුණා නම් මේ ස්පර්ශය ලැබුණ දේ සුවඳයි කියලා ඉඹින්න යන්නේ නැහැ. සුවඳක් ලැබුණ දේ යම් කිසි විදියක සුවඳක් තිබුණා නම් ඒ සුවඳ දේ ඇහැට ප්‍රියයි කියලා ඇහැට ගන්න යන්නේ නැහැ. දිවට රසයක් තියෙනදී රසවත්ය දිවට ගියා නම් කට සම්බෝලයක් වගේ යන්නේ රසවත් එක දිවට රසයෙන් එකක් ඇහැට රසයි කියලා ඇහි ගා ගන්න යන්නේ නැහැ. පින්නතුනි එක ආයතනයකට ලක්වන දේ ඒක ප්‍රිය තියෙන්නේ ඒ ආයතනය විතරයි. ඒ අනිත් ආයතනෙට ගැට ගැසන්න බෑ. දැන් මේ සිහියෙන් නුවණින් ඉන්න කෙනාට මොකද වෙන්නේ? හරියට ඇසෙන් රූපයක් දැක්කනම් මේ ගැටේ වර්ණ රූපේ විතරයි කියලා හොදකිනවා. ඊට පස්සේ අල්ලන්නේ යන ස්පර්ශ වන දේ සතර මහා භූත රූපයක් කියලා දකිනවා. ඊට පස්සේ ඒක රස විඳිනවා නම් ඒ අනිත් ආයතනය කියන එක දන්නවා. එක ආයතනයකින් ගත්ත දේ අනිත් ආයතනෙට ගැට ගහන්නේ නැහැ. එක ආයතනයකින් ගත්ත දේ ඒ ආයතනයම නිරුද්ධ වුණොතින් ඒ දැනත්තාර ඒ පාරයම ගිහිපු දෝතයන් දෙදෙනා වගේ බැරි වෙලා ආවත් ඒක සිහියෙන් නොරින් නැතුව නම් ඇතුළට ආවෙ මොකද වෙන්නේ? ඇත්තට ගත්ත රූපය අල්ලන්න පුළුවන් කියලා අල්ලන්න යනවා. ඒ කියන්නේ වෙනත් දොරටුවකින් පිට වෙන්නේ. වෙනත් දොරටුවකින් පිට වුණොත් මොකද වෙන්නේ? පංචපාදස්කන්ධය නිර්මාණය වෙනවා. ඒ වගේම අර නගර මැද ඉන්න නගර හිමියා අනිත් දොරටුවෙන් එළියට අරගෙන යනවා. එළියට අරගෙන ගියොත් මොකද වෙන්නේ? එයාට බෝනස් ටිකක් දීලා අය පිටත් කරනවා. මොනවද බෝනස් ටික? ජරා මරණ ව්‍යාද ව්‍යාධි ප්‍රිය සම්ප්‍රයෝග අපේ සම්ප්‍රයෝග ප්‍රිය ප්‍රයෝග මේ දුක් සමුදායක් දීලා යවන්නේ අය නිකන් නෙවෙයි. අය යවන්නේවත් නැහැ. එහෙම තියාගන්න. තේන්නුතුනි මෙන්න මේ නගර මැද ඉන්න විඥානේ නැත්තම් ප්‍රවෘත්ති විඥානය ප්‍රභාස්වර විඥානය ඒ ප්‍රභාස්වර භවයම තියාගන්නයි බුදුදහමෙන් අපට අනුශාසනා කරන්නේ. අන්නේ ප්‍රභාස්වර විඥාණය ප්‍රභාස්වර මැදම තියාගත්තොත් ස්කන්ධ පංචකේ නිමාඩපත් වෙනවා. ඒක විඥාන උපාදාන ස්කන්ධය බවටපත් වෙන්නේ. නමුත් අවිඥා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියන තැන විඥානය අර ප්‍රභාස්වර විඥානයම නෙවෙයි පිටතු. ඒ විඥානය අවිද්‍යා ආදක වෙච්ච විඥානය. නමුත් ස්කන්ධ පංචකේ තියෙන විඥානය මුලින්ම ලැබෙන විඥානය ප්‍රකෘති විඥානය කියලා අපිට ලැබෙනවා. නමුත් ඒකම පිටතු නිශ්චයනිකව උපාදාන ස්කන්ධය බවට පරිවර්තනය වීමයි වෙන්නේ. ඒක නැති කරන්නයි අපට මේ අවිද්‍යාව දුරු කරන්නේ මේ මාර්ගයෙන් දේශනා කළේ. පින්වතුනි මෙන්න මේ සඳහන් මගේ පින්වතුනි අපි දිනෙන් දිනම ඉදිරියට ගමන් කරන්නට ඕන. මේක පින්වතුනි මේ ලෝකයේ වටිනාම දර්ශනය අපිට මේ ලැබිලා තියෙන්නේ. ලෝකෙ ඉන්න බොහෝ දෙනා පින්වතුනි මේ දර්ශනය හොයාගෙන වේගයෙන් ගමන් කරන කාලයක් නේද. දර්ශනය විතරක් නෙවෙයි මේ දර්ශනය ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට පුහුණු කරන්න උත්සාහ දරන කාලෙකයි අපි මේ ඉන්නේ. සාමාන්‍යයෙන් සමහර අය මේක තමන්ගේ ලෞකික බලාපොරොත්තු සඳහා කිස්ත කරගන්න උත්සාහ කරනවා. නමුත් වෙනතුනීට වඩා අප මේ යන්නේ මේ දර්ශනයෙන් මුළු ලෝකයක් නිවන්න ලෝකයක් සංසන්න මුළු ලෝකයේ තියෙන යුද ගිනිදල් නිවන්නට අපි මේ උතුම් සම්ධර්මයේ උපයෝගය කරගන්නට ඕන. මුළු ලෝකයක තියෙන දුකකින් ඒ ලෝකයා නිදහස් කරන්නට අපි මේ ධර්මයේ උපයෝගය කරගන්නට ඕන. ඒ නිසා වර්තමානයේ අපේ තියෙන කාර්යභාරය තමයි මේ උතුම් දර්ශනය තමගේ ජීවිතයට සම්බන්ධ කරගන්න. මේ දර්ශනය හැකි තාක් දුරට ලෝකයට යන්නට ලෝකයට ගෙන යන්නට තමගේ දරුවන් උනන්දු කරවන්න. පැවිදි කරන්න පුළුවන් දූ දරුවන් ඉන්නවා නම් පැවිදි කරන්න. එහෙම බැරි නම් ගිහිගෙදර ඉඳගෙන හොඳ රැකියාවක් කරමින් දරුවන්ට මේ දහනිය ඔස්සේ දරුවන් ලෝකයට යවන්න. අපේ මේ පුංචි ශ්‍රී ලංකාවෙන් අපට ලෝකෙට දෙන්න පුළුවන් ලොකුම දේ තමයි මේ නිර්මල ථේරවාදී බුදුදහම. ඒ ථේරවාදී නිර්මල බුදුදහම ලෝකෙට දායක කළ නිසායි මේ පුංචි රටට ධර්මද්වීපය කියලා කිව්වේ. ලෝකේ හැම රටකම බෞද්ධයන් ශ්‍රී ලංකාවට ගරු කරන්නේ මේ ථේරවාදී බුදුදහම ග්‍රන්ථාරූප කරලා සුරක්ෂිත කළා මේ ලොකුම ලෝකෙටම දායක කරපු නිසායි. ඒ නිසා ඒ ගෞරවය අපි ඉදිරියට දැක ගන්නට ඕන. අපි ධර්මයෙන් සැනසෙන ගමන් අපේ දරුවන්ට මේ දර්ශනය පුරවාන් තරම් දුරට අපි ලබා දෙන්නට ඕන. ඉතින් මේ පින්වත් දූ දරුවන් මේ පිනතුන් මේ කරගෙන ඇවිල්ලා දරුවන්ට මේ ධර්මය අහන්නට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒක ඉතාම වටිනා දෙයක්. ඒ නිසා ඔබේ දරුවන් ඉන්නම නම් හැකි තාක් දුරට මේ ධර්මයේ යොමු කරන්න. ඇතැම්ට මුල් දවස්වල දරුවෝ එන්න ටිකක් අකමැති වෙයි. දරුවන්ට කියන්න දීලා හරි එක්කන් එන කමන්නේ. පුළුවන් ධර්මයේ උපරිම ගාණක් දීලා එක්කන් එන්න. රුපියල් 100ක් පුළුවන් නම් 100ක් දීලා එක්කන් එන්න. 500ක් දීලා පුළුවන් නම් 500ක් දීලා එක්කන් එන්න. 1000ක් දීලා පුළුවන් නම් 1000ක් දීලා හරි එක්කන් එන කමන්නේ. ඒත් පාඩු නෑ පින්නතුනේ. පස්සේ ඒ දීපුවේවත් එකම ඔබට දෙගුණයක් දෙයි පස්සේ. ඉතින් පින්නතුනේ මේ සද්ධර්මයෙන් ඔබට මේ ප්‍රතිලාභය ලබා ගන්න ගමන් අපි මේ ලෝකයටත් මේ ධම දෙන්නට අප්‍රමාදීව කටයුතු කරමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔව් ඇත්තම ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් තමයි. දැන් මේ මජ්ජේ සූත්‍රයේ සඳහන් වෙනවා ස්පර්ශ ඒකාන්තය ස්පර්ශ සමුදය අනිත්‍යය කියලා. දැන් ස්පර්ශය කියලා කියන්නේ ඇස කන නාසය ආදී ඉන්ද්‍රිය සකස් කරන්න ඇස කන නාසය ආදී ඉන්ද්‍රිය සකස් වීමත්ෙන්ම දැන් ඇස රූපයේ දෙකේ පරිසරයේ සකස් වීමයි ස්පර්ශය කියලා සඳහන් වෙන ස්පර්ශයට පසුවීම ස්පර්ශ සමුදය කියලා කියන්නේ ඊට අදාළ විඤ්ඤාණයත් එක්ක මේ කරුණික සම්බන්ධ වීම. ඒතකොට ස්පර්ශ ඒකාන්තයක් නැත්නම් ආයතන දෙක ඒකාන්තයක් ඒක එකතු වීම අනිත්‍යන්තය. ඒක නිරෝධය දකින්නවා නම් ඒක මැදයි කියලා සඳහන් කළා. මධ්‍යම ප්‍රතිපදාව දැන් මේ විදිහට කරුණු ගාන සඳහන් කරනවා. නාම ඒකාන්තයක් රූප ඒකාන්තයක් විඤ්ඤාණය මැදයි කියලා. ඊළඟට ඇත කියන එක ඒකාන්තයක් නැත කියන එක ඒකාන්තයක් ඒ දෙකම නිදහස් වෙච්ච එකයි මම දෙක කියලා සඳහන් කරා. මේ වගේ කරුණ ගාන සඳහන් කරේදී ස්පර්ශ ඛණ්ඩය, ස්පර්ශ සමුදය ඛණ්ඩය කියලා කියනවා. යම්කිසි කෙනෙක් මේ ආයතන වල විතරක් නැඹුරු වෙනවා නම් ඒකත් අන්තයක්. නැත්නම් ඒ යන්තිය තුළින් අනිත් පැත්තට එන ස්පර්ශ ටික හටගන්න එක. මේක සම්බන්ධ වීම පැත්තේ කියලා හිතනවා නම් ඒකත් අන්තයක්. මෙන්න මේ දෙකම හට ගැනීම නිරුද්ධ වීම කෙනෙක් දකිනවා නම් අන්න ඒකයි මැද, ඒකයි මධ්‍යම ප්‍රතිපදාව. අනිතර විඥානය ගැන කාරණයක් අහලා තිබුණා. ඒකට උත්තරයක් සාමාන්‍ය උත්තරයක් මම දුන්නා. මම හිතන්නේ ඒක දැනන ප්‍රයෝජන ප්‍රමාණවත් කියලා හිතනවා කාර්ය වේදක නිසා. සැලැස් වෙන තුන අද මේ තින් සමේ දායකත්වය උසලනවා පින්තුන් කීප පණක් විසින් චන්ද්‍රාණි ගොඩකණ්ඩ මහත්මිය සහ චිරෝමී ජයසේකර මහත්මිය ඒ තමන්ගේ මියගේ දෙමව්පියන්ට පුණ්‍ය ආනෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. පීජේ කරෝලී සම්මාය පියතුමාට, ඒ වගේම ජේනෝනා මෑණියන්ට, මිත්‍රපාල ගොඩකණ්ඩ මහත්මා, ධර්මදාස ගොඩකණ්ඩ කෙනේ සහෝදරයාට, ජයසේකර පියාණන්ට මේ ආදි වශයෙන් ඒ මියගේ ඥාතීන්ට පුණ්‍ය ආනෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉන්ද්‍රාණි ගමගේ මහත්මිය බලාපොරොත්තු වෙනවා මියගේ ඥාතීන් ඇතුළු යායට පුණ්‍ය ආනෝදනා කරන ජීවත්වන සෑමට සෙත් ප්‍රාර්ථනා කරන්නට. ඒ නම් සඳහන් කළ පින්තුන් ඇතුළු ඔබ නැමින් මියගිය යම් තාක් ඥාත මිත්‍ර ආදීන් පින් අපේක්ෂාවකින් සිටී නම් ඒ හැම දිනමත් මේ පින් සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපේ මියගේ ඥාතීන්ටත් පුණ්‍ය ආනෝදනා කරමු. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් සම්මදෘෂ්ටික දෙවියන්ට අනුමෝදන්ව අපස් සම්බුද සාසනයත් බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කර දෙත්වා. විශේෂයෙන්ම පින්නතුන්ට මේ වගේ පින්කම් මැනවින් සිද්ධ කරන්නට අනුශාසනා කරන වෙහෙස මහන්සියේ කටයුතු කරන ගරුතර ස්වාමීන් වහන්සේලාට දෙවියන්ගේ දැහැම රැකවරණ ආශිර්වාදයෙන් සැලසී උන්වහන්සේලාගේ සාසනික අභිමතාර්ථයන් සමෘද්ධිමත් වේවා කියන පැතුමින් අපේ දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතාච අම්හේ සම්බතං කුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම්හේ සම්බතං කුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම්හේ සම්බතං කුඤ්ඤ සම්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. රැස්කරගත් නුතුම් පුණ්‍යධර්මී ආනිසංසයෙන් පිනතුන හැමදෙනාටම මෙලවසෙන් නිදුක් නිරෝගී සම්පත්තිය, පරලෝ ජීවිතයේ සුගති ගාමීත්වය ප්‍රාර්ථනානුකූල උතුම් නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳින් පින්නතුනි, පංචශීලයේ සමාදන් වීමට බලාපොරොත්තු වන පින්නතුන් ඒ සඳහා සූදානම් වෙන්න. හොඳින් පින්නතුනි, හිමිදිරි පාන්දර පටන් මේ මොහොත දක්වා සිල් සමාදන් වීමෙන් දන් දීම ආදී වශයෙන් භාවනා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ උතුම් තින්කමලානි සංසයෙන් පින්නතුන්ට මේ ආකාරයට ඉතාම මැනවින් පින්කම් සිදු කරන්නට අනුශාසනා කළ ගරුතර ස්වාමීන් වහන්සේලාට, ඒ වගේම දානමාන ආදීන් උපස්ථාන කළ හැම දෙනාටත් මේ පින උතුම්මෝ නිවන් පිණසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඔබ හැම දෙනාටමත් මේ පින සංසාර දුකෙන් ඈතරව උතුම්මෝ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා, භයම් පන්තාච නින්භයා, සෝකම් පන්තාච නිස්සෝකා, හොන්තු සම්දේ පිපානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා. ස සොරින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.